දැන් සමහර වෙලාවට අර මේ සුතමේ පැත්තෙන් වගේ අනකොට වෙන දෙයක් තමයි දැන් මම දහසින ගොඩක් වෙලාවට අපි කියනවා දැන් මේ ලෞකික ඉඳලා වැඩක් නැහැ මේක මේ ලෝකෝත්තර කරනකම් මේකෙන් වැඩක් වෙන්නේ නැහැ ආදි වශයෙන් මේ වගේ නිකන් අදහස් වගේ අපිට ගොඩක් එනවා වගේ තේරෙනවා. ඉතින් මේක ගැන ඉතින් මම දන්නේ නැහැ තථාගතයන් වහන්සේ කොහෙද එහෙම දේශනා කරලා තියෙනවද එහෙමද කියලා කියන්නේ. දැන් අපි මේක කරගෙන යන විදිහට අපි දැන් ප්‍රැක්ටිස් එක බලනකොට කි එහෙම වෙනස්සක් කරන්න අමාරුයි වගේ දල්වත් තමයි. දැන් උදාහරණයක් වශයෙන් ගන්නවා දැන් අපි හිතමු දැන් මේ අපි දැන් මේ කය මේ මම කියලා තියාගන්න මේ කයයි සිතයි දැන් මේක දැන් මේ මේක මේ කය දිහා අපි ඕනතරම් බලලා දිනවනේ. දැන් මේක උපදිච්ච දවස් ඉඳන් ගොඩාක් බලලා දිනවා. ඊළඟට මේ අපි හිතමු දැන් ඔය මේ වෛද්‍ය ශිෂ්‍යයෝ ඉන්න අය එහෙම නැත්නම් ඒ වගේ පැත්තෙන් ඉන්න අය මේවා ඇතුළත් බලලා තිනවා මේවා. ඉතින් ඒක දැකපු නැති එකක් නෙවෙයිනේ මේක කය. ඉතින් එහෙම වුණා කියලාම සත්‍ය අවබෝධ වෙලත් නැහනේ. ඉතින් ඒක නිසා ඒක වැරද්ද තියෙන්නේ මේක මේ වැරද්ද කියන්නේ මේක අවශ්‍ය වෙලා තියෙන්නේ මේක දකින්න ඕන එහෙම නිකන් අපි මේ ගන්න සලායතනෙන් නෙවෙයිනේ මේ ප්‍රඥාවෙන් දකින්න ඕන. එතකොට මේ ප්‍රඥාවෙන් දකින්න ඕන කියන එක එතකොට එහෙම දැක්කත් මේ දකින්න තියෙන්නේ මේ කයම තමයි. ඉතින් එතකොට මේ කය කියලා කියන්නේ මේ දැන් මේ තියෙන දෙයක් නෙමෙයි මෙතන මේ තියෙන දෙයක්. ඉතින් එහෙම දකින්න ඉතින් අපි දැන් කරගෙන යන විදිහට එකක් තමයි අපි මේ ඔබතුමන්ලගේ මේ මේක ධර්මයේ අහනවා. එතකොට මේක ධර්මයේ අහනකොට අහන්නත් ඕන ධර්මයේ දන්න කෙනෙක්ගේ සත්පුරුෂයන්ගේ කල්යාණ මිත්‍රයන්ගේ. ඊට පස්සේ ඒක ඇහුවා කියලා එහෙම කෙනෙක්ගෙන් අහගත්ත කියලා වැඩකුත් නැහැ. ඒකට අය අර කලින් අර වගේ මේක දිහා මේක මගේ කොහොමද කියලා බලන්න ඕනනේ. එතකොටනේ ප්‍රඥාවෙන් බලන්නේ මේක කොහොමද කියලා නිකන් නෙවෙයිනේ. අර කලින් අහගත්ත දේ අනුව මේක අර හැමදාම බලන විදිහට නෙමෙයි ප්‍රඥාවෙන් බලන්නේ. ඒ බලලා එන නිප්පිතාව මේක කියලා ස්පෙෂන් එකේ මේක මෙච්චර කාලයක් බලලා තියෙන දේ වැරදි මේකට එන දේ මේක මෙහෙම නෙවෙයි කියන්නේ ඒ නිසාමනි ප්‍රතිපදාවට යන්නේ ධම්මාන ධම්ම. ඒතකොට මෙහෙම වුණාම ඇත්තටම ප්‍රශ්නයක් කියලා මේ ලෝකෝත්තර කියලා එහෙම මාර්ගයක යන්න තියෙනවද කියලා. සමහරවිට හිතන්නේ මේක මේ මාර්ගයේ ඵලයයි මේ ඔක්කොම ටික එතනම ඉවරයි කියලා වගේ නිකන්. ඒක නිසා මේක මන් දන්නේ ඇයි එහෙම ගොඩක් කල්යනා මිත්‍රු සඳහන් කරන්න කියලා මේ ලෞකික දේවල් කතා කරලා වැඩක් නැහැ මේ මේ වගේන මේවා මේ ඔක්කොම ලෝකෝත්තර වලින් කතා කරන්න ඕන අර එහෙමයි කියලා එහෙම මන් නම් ඒක තේරෙන්නේ නැහැ දල්වත් තමයි මේක ගැන කාට හරි අදහසක් කියන්න පුළුවන් නම් පිරුවන් සරණයි. ඔය පිරුවන් සරණ දෙලුක මාතේ මම හරිම මේ හොඳයි කතාව. ඒ කතාවේ මේ මේ ටිකක් කර මේ මගේ මේ මගේ මනසට විසින්ද දන්නා මේලා මේ හදිසියේ ගර්භුණ නැද්ද කියලා. ඒ අපි සංක්ෂිප්තව කිව්වොත් එහෙම ඔබතුමා කියන්නේ ඒ කෙටි සංක්ෂිප්තව ඔබතුමා කිව්වොත් එහෙම කියන්නේ අර මහා මේ ලෝකෝත්තර පැත්තක කතාවක් අපි දැන් හැමෝම කතා කරනවා ලෝකෝත්තර මට්ටමකට දකින්න ඕනේ කියලා ඒ වචන පැත්තක දාන්න වචනේ වදන්නේ ලෝක ලෝකද කියලා අර මේ ලෝක ප්‍රඥාවෙන් දකින්න ඕනේ එක ලෝකෝත්තර දෙක්ම නේද? දැන් ඔබතුමාම කිව්වා ප්‍රඥාවෙන් දකින්න ඕනේ මේ කියලා එක තැනකදී. එතකොට මේ ප්‍රඥාවෙන් දකින්නවා කියන්නේම ලෝකෝත්තර දැක්මක් කියලා මට හිතෙනවා. ඔව් ඒක හරියද දැනුවත් මහත්මයා. නමුත් ප්‍රඥාවෙන් දකින්න තියෙන්නේ මේ ලෝකේ නැති දෙයක් නෙවෙයිනේ. අන්න ඒකයි. මේ ලෝකේ නැති දේවල් ප්‍රඥාවෙන් දකින්නත් නැහැ. මේ ප්‍රඥාවෙන් දකින්න තියෙන්නේ මේ ශරීරයයි. ඔව් ඒක ඇත්ත. ඒක හරි. ඒක හරි. මේ නිසාම තමයි මං හිතන්නේ අපිට අර මේ මේ අත්‍තරම දැන් අපි මම කියවන්නේ සිංහල පොත්. හොඳේ මම සිංහල පොත් කියවනවා මගේ භාෂාවෙන් හින්දා. අත්‍තර මේ සිංහල වචන වලට අරවලා සේ අපි දන්න අකුරින් ලියලා දෙනවා. එහෙමනේ අපි හැමදාම කියන්නේ. එතකොට මේ ඒක හොඳ ආරම්භයක්. මොකද අපි ඉගෙන ගන්න ඕනේ කොතනින්ද හින්දා ඒක හොඳ ආරම්භයක්. නමුත් මම හිතනවා අපිට සිද්ධ වෙනවා මේ ඒ දන්න වචන ඒ කියන්නේ ඒ ඒවා වචනාර්ථයෙන් සහ අකුරු අර්ථයෙන් කියන ඒ ඔක්කොම ඉවත් කරලා මේක මේ මට තමන් මේ මේ මේ මේ සත්‍යයට එහෙම නැත්නම් මට අපි මට කියලා පටන් ගන්න ඕනේ. කවකච්චි කියනවා මේ මොකද අපිට හනවයි මට කියන එක මට ඒකත් මම පුද්ගලිකව වෙන්නේ නැහැ. පටන් ගන්න ඕනේ මම හැමයි. ඒකද මේ මේ ඉන්න තැනින්ම පටන් ගන්න ඕනේ. මේ ඉන්න තැනින්ම පටන් ගන්න මට තියෙන හැඟීම් මගේ මම ඕනේ තියෙන්නේ. එතනින්ම පටන් අරගෙන දකින්න ගන්න ඕනේ. අර අපිට හුරුදු භාෂාවෙන් අහලා හුරුදු භාෂාවෙන් කියවලා ඒ ගන්න දේ කොයි වෙලෙ හරි ෆිල්ටර් කරලා ඒ වචන සහ අකුරු ටික ෆිල්ටර් කරලා ඒක නැත්නම් පෙරලා කියන අපි කියන්නේ පෙනහලක් නම් පෙනේ තේ පෙරනවාගේ පෙනේකින් පෙනලා ඒ වචන සහ අකුරු ටික පෙනේ ඉතිරි වෙනවා රෙසිඩුවල් හැටියට ඒක විසි කරලා අර්ථය පමණක් ඇතුළට අරගෙන පෙනේ බා ගන්න ඕනේ අර්ථය පමණක් අරගෙන ඒක මේ වෙන වෙන දේවල් වලට යොදාගෙන බලනකොට ඔබතුමා කියපු දේ හරියටම හරි මේ කියලා හිතනවා දැන් මේ දැන් හිතනවා මේ ඔය තියෙන ඩිමාකේෂන් එක නැති වෙයි මොකද දකින්නෙම එක මහා ප්‍රදේශයක තියෙනා වූ සත්‍යතාවයක්මයි දකින්නේ මහා ප්‍රදේශයක මේ ප්‍රදේශයේ මුල තියෙන්නේ ඊටමතු කර්කශ ගොරෝසු මේ ධර්ම මාර්ගයේ අවබෝධයක් නැති අය කරන්නා වූ ක්‍රියාදාමයක් ඉතින් ඒක දකින්න දකින්න යනකොට ඒක සුමට වෙමින් කරන්නව ක්‍රියාදාමයේ ඒ සංස්කාරයේ ක්‍රියාව වෙනස් වෙවි යයි. නමුත් එහෙමයි දැකිය යුත්තේ කියලා දෙනවා. මට මෙතෙන්දි මතක් වෙන්නේ අර මට මග්නියස්ෙන් දැන් කියුණා ප්‍රදේශ කියන වචනේ මහා ප්‍රදේශ නේ ප්‍රදේශ විහාර ඥානය කියලා. ඒක මේ අසාධාරණ ඥානයක් නෙමෙයි. ඒක සාධාරණ ඥානයක්. බුද්ධ ඥානයක්. බුද්ධ ඥානයක් සාධාරණ බුද්ධ ඥානයක්. ඒ කියන්නේ කාටත් මේ ගමන යන ඇයට ඇති වෙන එක. එතකොට මේ ප්‍රදේශ විහාර ඥාන කියෙව්වම ඔබතුමා කියපු කරත් එක සම්සම ගන්න පුළුවන් එක කියලා හිතනවා. මොකද ඒක පටන් ගන්නෙ කවදා හෝ කියලා හිතුවොත් අපිට හොයා ගන්න පුළුවන් නම් කවදා හෝ සංසාරික ආරම්භයක් වෙච්ච දවසක් හොයා ගන්න බැරියක් ඒක. එදා ඉඳන් මේ අද වෙනකන් නෙවෙයි කවදා හෝ අරහත් චිත්තයක් ඇති වෙලා මේ පරිණිවාණයක අරහත් චිත්තයක් ඇති වෙලා නිර්වාණය දකින්නකම් මේ මොහොත දක්වා වෙන්නා වූ සංස්කාර කාය වචී චිත්ත සංස්කාරනේ කරන්නේ අපි දැන් ඒ අරහත් ත්‍ත්වයේ ඇති වෙන වෙලාවට මොහොතකට පෙර තියෙනවනේ චිත්තය අරහත් චිත්තයකට කලින් චිත්තයකට ඒ චිත්තය දක්වා වන්නා වූ සියලුම සිත් අරහත් චිත්තයට කලින් චිත්ත වල තියෙනවා කිසියම් ආකාරයක ප්‍රේසසගත බවක් ඒ චිත්තේ තියෙනවා ඉතල වූ සියුම් වූ අරහත් මොහොත කලින් සත් සංස්කාරදේ ඊට පෙර සංසාරයේ යන කාලේ පුතකින් හැටියට මොන්න තරම් සංස්කාර දිවලයක් බවක් නැති. ඒ සියල්ලම ඔබතුමා කිව්වාකට එකම තලයකට දකින්න පුළුවන් වෙන්න ඕනේ. මොකද ඒ සියල්ලේම තියෙන ලක්ෂණ ඊගාට අන්තිමට බලන පස්සේ පොඩි සෘෂ්ණාව. විවිධ මට්ටම් වලින් තමයි වෙනස් වෙමින් යන්නේ. ඉතින් මම දන්නේ මට ඒ ඔබතුමා කියනකොට දැන් මේ කියනකොට කතා කරනකොට ඔළුවට ආපු අදහස් ටිකක් ඒ මේ ඒ පෙරල් දෙනු මතක් කරගෙන තමයි මතකෙන් තමයි ඒකත් ආවේ. ඉතින් ඒ වගේ සත්‍යය ගැනීම මගේ හිත තුළ වුණා. නමුත් මම හිතනවා හොඳ මේ තැනක් වුණා. මම හැම වෙලේම අගේ කරන ඔය වගේ වෙනත් විදිහකට දකි දෙයක් එනකොට ඒක මේ වෙනත් අර්ථකථනයක් වෙනත් විග්‍රහයක් කිරීමක් නෙමෙයි ඔය සිදුවිලි පහත කියන්නේ. කොහොමද එහෙමත් කරනවානේ සමහර පොත්පත් බලලා වෙනත් මතවාද ඉදපත් කරනවා. ඒක මතවාදයක් නෙමෙයි. මේ කරගෙන යනකොට Tamante හිතන දේ ඔක භාවනාව නියන්නේ. ඔය ආපු දේ හරි වැදගත් එහෙම දේවල් එන එක. ඔක හරි වැදගත් නෙමෙයි ප්‍රශ්නේ. ඒ එන්නේ හරි වැදගත් කියලා මම හිතනවා. මොන්ටෙන් දලුවන්ට මම දන්නේ මම කියපු දේ ඔබතුමා කියපු දේට වඩා පොඩ වෙනස් නම් පොඩක් ඒ ගැන අපි කතා කරමු ඊට පස්සේ අනිත් පැත්තට ආලෝකයක් ලැබෙයි මේක නිකන් මේ මම කලින් කිව්වා මේක සාකච්ඡාවක් නෙමෙයි මේක අපි නිකන් ජොලියට කතා කරන එකක් මම ඒ වගේ වචන පාවිච්චි කරනවා කච්චිට පෙන්නුම් ගන්න මේක මේ රෙකෝඩ් කරලා පරිගත කරලා යන එක නෙමෙයි කියන පෙන්නන්න දලුවන්ට වෙනස්ද කතාවක්ද මම කිව්වේ නෑ ඒ වගේම තමයි දැක්වත් මමට හිතෙන්නේ ඉතින් අපි ඔයක ඒ වගේ වැදගත් ටිකක් ඒ වගේ එන ගැටලු ටිකක් අපි හදාගන්නේ මේක හරියට අර බැලන්ස් කරන් යන්න ඕන. ඒ කියන්නේ හරි අනේ මේවා ඉතින් ඒක කගව වැරද අපේවත්වත් වෙන කාගෙන්වත් වැරදී හොයන එකක් එහෙම නෙමෙයි. මේවා ඉතින් ඔක්කොම මේ මාර්ගේ යන්න හදන හැටම නියම තමයි ඒක අතකින් බලනකොට ඉතින් එහෙම එහෙම වැරද්දක් නෑ. එහෙම හිතුණත් එහෙම කරයි කියලා මම නම් හිතන්නේ. ඉතින් අර මේ ගක්කමේ ඒකෙම තමයි ඉතින් මම හිතන්නේ අපිට මේ කල්යන්න මිත්‍රය පින් එකේ අපි ගොඩක් පින් කරලා තියෙන මේ වගේ දෙයක් වුණත් ඉතින් කතා කරන්න අහගන්න හැකියාවක් එන්නේ. ඉතින් ඔබතුමාගේ ඒ අදහස තමයි මට හිතෙන් ඉතන තියෙන්නේ. අපි ඉතින් පුළුවන් නම් අපි ඔය චිත්ත මහත්මිය අනිත් ඉන්න මහත්මියන පොඩක් අහලා බලමු. දලුවත් මහත්මිය අද සම්බන්ධ වෙච්ච එකේ අඩු ගන්න මේ වගේ දෙයක් අත් ඒක තමයි. ඒක දැක්ක ඔබතුමා කිව්ව ගැත්ත මොකද මේ ඇත්තටම හරි වලදන්නේ මම වැරද්දාගෙන මම කොහෙම ගියේ නැහැ. මම නම් කරන්නේ මේ විදිහට. මොකද මේ දවස්වල දැන් ඊපෙදා අපි පටික්කුල ගැන කතා කරා. මම ගේන්නම හදනවා කොනට. මොකද මුලට අනිත මේ මාර්ගේ පොඩ පොඩ වැටිගෙන එනවා නම් එයා එයත් මම වැටෙනකොට මට පේනවා. එතකොට මේ එතකොට මම මුලට කියන්න බලනවා. මුල කියලා මම අදහස් කරන්නේ ප්‍රතිපදාවට. අපි අද ඉදා ආහාරගෙන කතා කරනකොට ඊපෙල්ද කතා කරේ කතා කරලා ප්‍රතිපදාවකට කතා කරා. ඉතින් ඒ අනුව තමයි මම අද ඊයදු ගොන්දිලි ගන්නෙ. මම දැන් කට්ටි ගොන්දිලි අහන්න නැතුව ඇති. මේ මම ඉතින් මේ කාලයට ගැලපෙන ඔය කියන්නේ මේ දවස් සාකච්ඡාවලට මාතෘකා වෙන ගැලපෙන විදිහට යමක් දානවා ඉතින්. මේ පටිකූල ගැන අසුබ ගැන දේශනා හැම යනවා දැන්. ඉතින් මොකද ඉන්න තැන ඉන්නේ බලන්න ඕනේ දැන් මට මට හොඳට තේරෙනවා මගේ හිත හොඳින් මේ භාවනාවන් ට්‍රියුම් වල එවත් දිට යන කාලේ මට දැනෙනවා ඔන්න වැටිච්ච එකම දැනෙනවා. ඒත් මම කියනවා ඊයේ අද හිත කලබලයි මගේ. එතකොට මේ එතකොට මොකද්ද පිළියම? එහෙනම් අර ආහාර චිත්‍රෙන් හිතුවමත් අර රූප තමයි පිළ අතීතව අනාගතව වර්තමානව අපි රූප ඕනතරම් විදිහට දන්නවනේ දැන් 28 hari අරම ඕන විදිහට දන්නේ. ඔය කොහෙන් හරි රූපම තමයි එතකොට හේතු වෙන්නේ. එතකොට මේ එහෙමනම් බලන්න වෙනවා වෙනම් සයන්වංශ කියලා තිබු මුලට මුහිල බලන්න වෙනවා පසුබේ පටික්කුලේ මොකද අපි හිතුවද අපි වටල්ලා තින්නේ ඕ අපි දන්න දේවල් හොනන් අතල්ලා තින්නේ දැන් උටටි හදයක් දැනගන්න ඕනේ දැන් නිකන් සමාජයකට ඇවිල්ලා උඩ කියන්නේ මට නම් හිතෙන්නේ ආදර්ශංගි මාර්ගයනේ අපි අවුරුද්දන් එකම මාර්ගය කියලා සම්මාදිටිය ආකාරයට ගිහිල්ලා මට ඒක සම්පූර්ණ වෙන්න ඕනේ ප්‍රතිපදයක් ලැබෙන්න නම් එතකොට සම්මා සමාධිය මට ඊපදම දක්ුණේ මේ සම්මා සමාධිය මගේ බාධා වෙනවා මම වැඩි කාලයක් භාවනාවේ සමාධියේ ඉන්න බැරි නම් සම්මා සමාධිය ඇත්නම් මට ගමන සම්පූර්ණ නැහැ ආර්යයට ආර්ය මාර්ගයට. එතකොට ඒක වෙන්නේ කොහොමද කියලා බලනකොට එහෙනම් මේ දැනගෙන හිටියට සම්මා දිට්ඨියේ බලපෑමක් තියෙනවා එහෙනම් සම්මා දිට්ඨියේ හරියටම ජීර්ණ වෙලා නැතුව ඇති. ඒක වෙන්නේ නැති සතිය මදිකමෙන් ඔක වෙන්නේ. ඒ කියන්නේ කොච්චර ඉස්සන් හිටියත් ඔක්කොම දන්නවා කියලා කොහේ හරි ඉන්න රූපයක් හිත යටහරි ඇති. ඒ තියෙන බව මට ඊපෙත් හොඳට තේරෙනවා. ඉතින් මේ නිසා මම සිද්ධ වෙනවා ප්‍රතිපදාවටම වැටෙන්න මේ පටිකූල වෙන දේවල් නැවත නැවත බලන්න වර්ධනය වෙන්නේ කරන්නේ වගේ දේවල්. මේ ප්‍රීති මහත්තයා ඔබතුමාගේ කොහොමද භාවනාව? අපි කීප දේවල් එක්ක කතා කරන දේවල් එක්ක. තරොන් සර්ණයි දලොත් මාත්මයා ඔදිරුක් මාත්මයා ගොඩක් වැදගත් මාතෘකාවක් තමයි ගෙනාවේ. මගේ ඇත්තම මේ කෙටි කාලීන මේ ධර්ම ගවේෂණය කියන්න පුළුවන්. ඒ කියන්නේ මාස 6කට වගේ පොඩි කාලයක්. මට ඒ ඇතින් ඇත්තම නිකන් අර ෆ්‍රෙෂ් අය එකක් වගේ නිකන් තියෙනවා. ඒ කියන්නේ ගොඩක් ඉස්සේ ගන්න නැහැ. ඒ කියන්නේ ඔබතුමාලා ගොඩක් කාලයක් ඉඳන් කරගෙන ආව දේවල් දැන් ඇත්තම ඒ අනුබලනකට මට හිතෙන මම ටිකක් අර අලුත් පැයකින් මට බලන්න පුළුවන් වගේ කියලා ගොඩක් දේවල් ඒ කියන්නේ මම පොඩි ස්ටීප් ලර්නින් කර්ව් එකක් වගේ ඉන්නේ. මට හිතෙන දේවල් තමයි ඇත්තම දිරුත් මහත්මයා කිව්වා වගේ ඒක ලොකු කාරණයක්. ඒ කියන්නේ දැන් මම ඇත්තම මේ උදේ ඉඳන් පොඩක් අහගෙන ඉන්නේ මේ පිටිකැලුම් රත්න ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ ලන්ඩන් වල කරපු මේ වැඩසටහනක් ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඔය මේ පූර්ව ප්‍රතිපදාව සහ ප්‍රතිපදාව කියන එක ගැන. ඒ කියන්නේ සම්මා දිට්ඨියෙන් තමයි හැමදේම ආරම්භ වෙන්නේ. කියන්නේ වැඩ පිටැක්කීම. ඒ කියන්නේ තුමත් මම හිතන්නේ ඔය මට හිතෙන දිලුක් මාත්ම කිව්වාගේ ඒ කියන්නේ ලෞකික ලෝකෝත්තර දෙක ගැන තමයි තුමත් කියන්නේ පූර්ව ප්‍රතිපදාව සහ ප්‍රතිපදාව කියන එක. ඒ පූර්ව ප්‍රතිපදාව කළ යුතුයි ප්‍රතිපදාවට එහෙම කියන එක වගේ තමයි මට තේරුනේ. මම ඇත්තටම මේක පැය 4ක විතර එකක් මම පැයක් විතර තමයි ඇලුවේ. ඉතින් ඒක තමයි මට පේන්නේ දැන් ගොඩක් දේශනාවල ඒ කියන්නේ කෙරීගෙන යන්නේ ওই ප්‍රතිපදා දෙක. ඒ කියන්නේ අපි අන්තිම කෝල් එක වෙන්න ඕනේ මාර්ගඵල ලැබීම ප්‍රතිපදාවට යෑම. ඒ කියන්නේ ඒ ස්වාමීන් වහන්සේ කියන මේ හැමිටම බලන්න කියලා සුපටිපන්න ප්‍රතිපදාවට එනවාද කියන එක. ඒක නම ෆයිනල් ගෝල් එක වෙන්න ඕනේ. එතකොට එතුමා ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පටන් ගන්නවා. ඒ කියන්නේ සම්මා දිට්ඨිය. ඒ කියන්නේ හැම දෙයකටම කලින් නිවැරදි දැකීම තමයි අවශ්‍ය වෙන්නේ. ඉතින් නිවැරදි දැකීමට ඉතින් ඇත්තටම මේ අපේ දැනුම කියන එක අවශ්‍ය නැයි. දැනුම ලබාගෙන දැකීමට යෑම තමයි අවශ්‍ය වෙන්නේ. කියන්නේ අපිට ගොඩාක් විතර දැනුමක් තියෙනවා. ඒක දැකීමක් කරගත යුත්තේ කියන එක තමයි ඇත්තටම මම හිතන්නේ අපි ස්ට්‍රගල් කරගෙන මම නම් ඒක තමයි මම බලන්නේ මේක කොහොමද දැකීමකට ආරව ගන්න. ඒ කියන්නේ අපි ගොඩක් පිට දැනුම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ අර ගොඩක් මහන්සි වෙනවා ඒ දැනුම දැන්. ඒ කියන්නේ මේ වගේ ධර්ම සාකච්ඡා, ඒ කියන්නේ ඉන්ටර්නෙට් එකේ දැන් ගොඩක් දේවල් තියෙන වෙබ්සයිට්ස් තියෙනවා කියවන්න පුළුවන් කාලය නැති තරම්. ඒ කියන්නේ දැනුම ලබා ගැනීමේ මේ මාර්ග තියෙනවා දැන්. ඒක කොහොමකද දැකීමකට හරවගන්න එක තමයි මම නම් ඒ කියන්නේ බල ස්ට්‍රගල් කරන්නේ. ඒ කියන්නේ අපි කාර්ය බහුල නිසා මේ භාවනාව කියන එකත් ගොඩාක් විට අපිට අවශ්‍ය තරමකට වේලාවක් යොමු කරගන්න අමාරු බවක් පේනවා. මම ඒ නිසා නිකන් හිතන්නේ මේ එදිනෙදා ඒ කියන්නේ මේ ලබාගත් දැනුම එදිනෙදා ඒ කියන්නේ මේ කියන්නේ මේ වැඩ කරනකොට යමක් කරනකොට ඒක කොහොමද මේ ඒක දාගන්නේ ප්‍රැක්ටිකල්? ඒ කියන්නේ ඒක දකින්න පුළුවන් දේ දන දාබාගත්ත දැනුම දැකීමකට හරව ගන්න පුළුවන්ද කියන එක තමයි මම බලන්නේ ප්‍රැක්ටිකලි. ඒ කියන්නේ නැත්තම් ඉතින් අපි ගොඩක් ඒ කියන්නේ භාවනාවකට වගේ විතරක් භාවනා කරන ගමන් එදිනෙදා දැකීම කියන එකත් අවශ්‍යයි කියලා මට හිතෙනවා. ඒකම ඉතින් අර සීල සමාධි ප්‍රඥා කියන්නේ ප්‍රඥාව ලබා ගැනීමට සමාධිය අවශ්‍ය වෙන එක කියන බුදුරජාණන් වහන්සේ කියලා තියෙනවා. ඒ කියන්නේ සිත ඒ කියන්නේ මේ භාවනාවකදී යෙදුනොත් සීල සමාධියකට ගත්තොත් ප්‍රඥාව කියන්නේ දැකීම කරගන්න ලේසි බවයි මට වැටහෙන්නේ. ඉතින් ඒ කාලය යොදා ගැනීම අමාරු නම් උත්සාහයෙන් එදිනෙදා කරන දේවල් දැකීම කොච්චර දුරට ලබා ගන්න පුළුවන් කියන එක පුළුවන්ද කියන එකත් මම උත්සාහ කරනවා. ඉතින් අර කෙටියෙන් කිව්වොත් මම කිව්වේ සමරියක් වශයෙන්. ඉතින් ඔබතුමාලා කිව්ව ආකාරයට මේ ලබාගත දැනීම දැකීමකට හරව ගැනීම තමයි මගේ පරමාර්ථය. දැන් ඒක තමයි හැමෝගේම දේශනාවලින් කියවෙන්නේ කොහොමද මේක දැකීම. ඒ කියන්නේ දැන් මේ කොට දෙනෙක් කියන්නේ මේ අපි හැමදේම අහන දේවල් කියන තමන් අවබෝධ කරගන්නේ කොයි ආකාරයකද තමන්ගේ දැකීමක් කරගන්නේ කියන එක තමයි. ඒක තමන්ට විතරමයි ඉතින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ හැමදේම මම දැන් අහනකොට මට පේනවා කියන්නේ කොච්චර ඇහුවත් ඒක තමන්ට කොහොමද ගලපා ගන්න පුළුවන් කියන එක තමයි. ඒක තමන්ට විතරමයි කරගන්න පුළුවන්. කියන්නේ දැනීම තමයි අපිට ලබා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක තමයි ඊටිනකාගේ ඉතින් අර මම හිතන්නේ බුදුරජාණන් වහන්සේ කියලා කියනවා නේ කියන්නේ පුත්කලයන් එකෙක් යුදාකාරයේ පුද්ගලයන් ඉන්නවා කියලා කියන්නේ එකිනෙකාගේ මේ එකිනෙකාගේ ඒ කියන්නේ පුළුවන් ඒ කියන්නේ පුළුවන් ආකාරයන් ප්‍රඥාවන් කියන එකත් වෙනස් වෙන බවයි මට තේරෙන්නේ. ඉතින් සමාජයේ සමන් කොට සමහර කෙනෙකුට පුළුවන් මා හිතන්නේ ප්‍රඥාව වඩා ගන්න, ඒ කියන්නේ දැකීමක් ගන්න තව කෙනෙකුට වඩා. ඉතින් ඒක ඇත්තටම ඉතින් එකිනෙකාගේ හැකියාවන් ඉතින් මම හිතනවා ඒක ඇත්තටම සංසාරයේ පුරුදු කර ආකාරයත් බලපාන ඇති කියන එක. කියන්නේ දැන් අපි දැන් දේශනාවලින් අහලා තියෙන බුදුරජාන් වහන්සේ කාලේ සමහරු කියන්නේ යමක් අසපුසැනින්ම දේශනාවක් අසපුසැනින්ම සෝවාන් වුණා කියලා. ඉතින් ඒක මම හිතන්නේ ඒක සංසාරයේ කරගෙන ආපු දේ වලින් ලැබුණ ප්‍රතිඵලයක් වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ අපිට දැන් මොනවද පේනවා කොට දෙනේ සමහරු හොඳට ඉගෙන ගන්න පොඩි වේසකින් ගොඩාක් ප්‍රතිඵල ලබා ගන්න විභාගවල සමහර ගොඩාක් මහන්සි වෙනවා. ඉතින් ඒ කියන කාගේ හැකියාවන් ඒ කියන්නේ ඒක අවබෝධ කරගැනීමේ දැනගැනීමේ දැකීමේ එක එක ශක්තියින් වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා අපි අහලා ඒක සාකච්ඡා කරලා ඒ කියන්නේ ඉතින් එකිනෙකාගේ ඒක උත්සාහයෙන් වෙනස් වෙයි. ඉතින් මම නම් ඉතින් ගොඩාක් උත්සාහයක් ගන්නවා. ඉතින් ඒ ආකාරයට තමයි කළේ. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඉතින් මේ සාකච්ඡාවලින් අපි දැනුම අරගෙන දැකීමකට ඉතින් අර දලොත් මාතෙන් කිව්වාගේ බුදුරජාන් වහන්සේ දේශනා කළ ධර්මයන් මේ දේශනා කරලා තියෙන්නේ ඒ යම් කිසි හේතුවක් නිසා අපිට දැනගන්නනේ. ඒ නිසා දැන ගැනීම අරගෙන ඉදිරියට දැකීමක් කරගන්න තමන්ගේම වැඩපිළිවෙලක් සකස් කර ගැනීම තමයි අවශ්‍ය වන්නේ කියන එකයි මගේ මේ කාලය තුළ මම අවබෝධ කරගෙන තියෙන්නේ. තෙරුවන් සරණයි. සාදු සාදු. තෙරුවන් සරණයි ප්‍රීති මහත්මයා. මම ඔබතුමා කතා කියපු කීප දෙයක්ම ඉතාම වැදගත් දේවල් මේ මෑත කාලේ මේ අතර ලැබිච්ච පොත් පිංචේක තියෙනවා. මේ ගෞතම ස්වාමීන් වහන්සේ කෙනෙක් ලියපු මේ ත්‍රිගල ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් ඒකයි උන්වහන්සේ පැහැදිලි කරන්නේ ඔය කාරණාවම තමයි. ඉතින් ඒකේ මම දැන් කිව්වොත් ඔබතුමා කියන දේම තමයි කියවෙන්නේ. නමුත් මම ඒක කියන්නම්. මොකද ඒතොර තේ ඔබතුමා තේරේ හිතේ මේ තමන්ට මේ අවබෝධ වෙන්නේ තේරෙන්නේ මේ මාත් විදිහට මේක ප්‍රැක්ටිස් කරන හාමුදුරුවෝ කියන දේම නේද කියලා. ඉතින් උන්වහන්සේ කියනවා නිවන් දැකීම හා සමාන අමාරු වැඩක් තවත් නැහැ. මොකද ඒ කියන්නේ හැම වෙලාවෙම සතර තරණයට වැඩ කරගන්න බැරි වෙනවා. හැම වෙලාවෙම බැරි වෙනවා. සුදුසු අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මෙන්න මේ නිසයි ඒක අමාරු වෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙන්නේ කොච්චර අමාරු වුණත් කළ යුතු එකම දේත් එච්චරයි කියලා. ඒ විදිහට මහන්සි වෙන එකමයි තමයි කියලා. කොච්චර අමාරු වුණත් කළ යුතු දේ එච්චරයි කියලා. නැත්නම් මේ සතර දුක අඳුර ගන්න බැරි වෙනවා. ওই විදිහට වැඩ කරේ නැත්නම් ওই විදිහට කියන්නේ මේ ඒ භාවනාවකට යොමු වෙලා ඒකත් කරේ නැත්නම් උනන්දු නැත්නම් සසර දුක අඳුර ගන්න බැරි වෙනවා. එහෙමනම් අපි තේරුම් ගන්න වෙනවා මේ වචනේ තුන මේ මගේ වචන වලින් මම කියනවාද? ඒ වචන වලින් අපිට තේරෙනවා මේ මේ සසර දුක අඳුර ගන්න බැරිකම අපිට තිබුණ දින අපි කවුරුත් දුක අඳුරගෙන නැහැ කියන එක. මේ නිබ්බිදායක ඇතුළට කටයුතු කළාට. ඉතින් ඉතින් සසර ගමනේ නිදහසීමක් ඇති වෙන්නේම නැහැ කවදාවත් මේ දුක අඳුර ගන්න බැරුණොත් කියලා. ඉතින් ඒ අතින් බැලුවාම මහා වටිනා දෙයක් බුදුරන් වහන්සේ පෙන්වලා දීලා තිනවා. තමන්ට නොපෙනෙන දෙයක් අර ඔබතුමා කිව්වේ තමන්ට නොපෙනෙන දෙයක් තමන්ගේ හිතින්ම දැක ගැනීමට අන්න ඒක තමයි මේ ක්‍රමය ඔබතුමා කිව්වෙත් ඒකමයි. මොකද ඔච්චර සතුටුමාසෙන් දැනගත්තා නම් මේක තමන් දකින්න ඕනේ කියලා. එහෙමනම් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙන අපිට ක්‍රමයක් තමන්ට නොපෙනෙන දෙයක් තමන්ගේ හිතින්ම දැක ගැනීමට. ඒකට මම දන්නේ අපේ කලින් කිව්ව කතාව මාතෘකාවට සම්බන්ධ කරගෙන අපිට මේ කියනවා ලෞකික ලෝකෝත්තර කියන දේ අපිට අපි පොතපත්වල කියන ලෞකික කියන දේ පේනවා ලෝකෝත්තරකින් දෙ පෙනෙන්නේ නැහැ. ඒ දැකිය යුතු දැක්ක කියන කතාව. ඒ එතකොට අන්න එතකොට තමයි සත්‍ය ගමනේ ඇත්ත සත්‍ය දැකලා කලකිරීමක් ඇති වෙන්නේ. නිවන් දැකීමේ වටිනාකම දැනෙන්නේ එතකොටයි. අනිත් එක ඉතින් සත්‍ය ගමනේදී නිවන් දැකින්න බැරුණු නිසානේ මෙච්ච තරම් අපිට මේ සංසාර ගමනේ යමින් ඉන්නේ. අනිසයි මෙච්චකල් දකින්න නොලබිච්ච මෙච්චර ජීවිත ලැබිලා දකින්න නොලබිච්ච මේ තථාගතයන් වහන්සේ දැකපු දේ දකින්න නම් අපිට ඒ සඳහා කාලය හොයාගන්නම සිද්ධ වෙනවා. ඒ සත්‍යතාවය දැකීමෙන් තමයි ලෝකේ දෙන දුක් හොඳට තේරුම් අරගෙන මේ සදාකාලික සපතක් කියන තැන තත්වයක් සිද්ධ වෙන්නේ. සදාකාලික සපතක් කියන තැනක් ඕ දෙයක් වැත්තරම නැහැ. හැමතැනම තියෙන දුක නිසා එහෙන් ඉවත් වීම තමයි සදාකාලික සපත කියලා ඉතින් කියවෙන්නේ. සදාකාලික සපතක් විඳින කෙනෙක් ඕ සදාකාලික සපතක් තියෙන තැනක් ඕ කියලා දෙයක් නැහැ. එතකොට එහෙනම් ලෝකේ මෙතෙක් කල මොකද්ද මේ සත්‍යය කලේ? සත්‍යයගේ වෙනස් වෙන දේ හඳුනා ගන්න බැරි වුණා. තමන්ට උමනා විදිහට ඒක පවත්වන්න පුළුවන් කියලා කල්පනා කරා. මේක ස්ථිර දෙයක් හැටියට සදාකාලික දෙයක් හැටියට තියාගන්න පුළුවන් කියලා විශ්වාසයෙන් තමයි වැඩ කරේ. හැම වෙලෙම කටයුත්තක් කරේ සැපයක් බලාපොරොත්තු වෙන. හැම වෙලෙම කටයුත්තක් කළේ සැපයක් බලාපොරොත්තු වෙන. මේක සිංගල් ස්ටේට්මන්ට් එකක්. මොකද ඒක අපි ධර්මයේ පැත්තට දාලා පාලි පැත්තට දාලා බර කරලා කිව්වොත් එහෙම වෙන්නේ. හැම වෙලෙම වැඩ කිව්වේ සැපයක් ගන්න බලාපොරොත්තු වෙන වැඩ කරා කියලා. ඒ කියන්නේ සෑම සංස්කාරයක්ම සංස්කාරයක් වම කාය විශේෂිත සංස්කාරයක්ම පරමාර්ථයේ සුඛ වේදනාවයි. ඔය ටික අකල පාලි පැත්ත බර කරලා කිව්වා. මොන සිංහලෙන් කිව්වද කියලා. ඉතින් අනේ ඒක අපිට ඒ වගේ දයක් භාවනාවකින් තේරෙනවද? ඒක නිකන් හිතනකොට තේරෙන්න පුළුවන් යන්තම් භාවනාවකදී තේරෙන ඒක දකින්න පුළුවන් නම් ඔන්න දැකීම සහ මේ එහිම අත ගෙල් පොඩි වෙනසක් අපිට ඉන්නේ තේරුම් ගන්න පුළුවන් වෙද්දන්නේ. කෙනෙක් කියපු දේ අපිට හිතා ගන්න පුළුවන් කතා කරලා දැන් මෙතන හොඳට පැහැදිලි කරලා අපිට තේරුම් ගන්න පුළුවන් අපි කරොත් හැම දෙයකම ඒක බලාපොරොත්තුව සුඛයක් කියන එක. ඒක කියන්න පුළුවන් කිව්වම තේරුම් ගන්නත් පුළුවන් ඇත්ත තමයි කියලා හිතෙයි. නමුත් ඒක දැකීම කියන්නේ භාවනාවකදී තමන් ඉන්නකොට සියල්ල අතහැරලා ඉන්නකොට හැම දෙයක්ම අතහැරලා ධ්‍යාන සුඛයෙන් ඉන්නකොට බුද්ධම දෙයක් අතහැරලා ඉන්නකොට ඒත් හිතේ තියෙන සංස්කාරයන් අතර නෑනේ සංසීල් සංස්කාර සමතෙක් කරලා නෑනේ සමතේටපත් වෙලා ඒ ඇති වෙන සියුන් සංස්කාර දකින්න පුළුවන් නම් එතකොට තේරෙයි ඒ සංස්කාරයේ තමන් සකස් කරන්නේ ඒකේ ඒකත්තව සුඛ වේදනාවට ඇති කැමැත්ත නිසා නේද කියලා ඒක පෙනේ. අන්න ඒක තමයි පෙනීමක් කියලා මම හිතන්නේ. දැකීමක් කියලා. එතකොට ඒ විදිහට අපිට පේන්නේ එහෙනම් මේ මෙතරම් මො සිවුම් තැනකට ඇවිල්ලත් ඒ පවත්න සංස්කාර වලට ඒ සුඛය හොයාගෙන මම කටයුතු කරනම් ඒක නේද මේ සංස්කාරය පුරාම කරලා තියෙන්නේ කියලා. ඉතින් අනේ මේ විදිහට මම හිතනවා ඔබතුමා කියපු දෙයට යමක් මට එකතු කරන්න පුළුවන් වුණා කියලා. ප්‍රීති මහත්මයා සමා වෙන්න මම මගේ අතින් වැඩක් කියුණා නම් ඔබතුමා කියපු දෙයට බාහිරව ඔබතුමා කිව්වේ හරියට හරි. මම ඇත්තට මේ හැම විටම හිතන්නේ ඔය දැනීම සහ දැකීම. ඒ කියන්නේ අපිට දැනුම ඉතින් ගන්න ලේසි නේ. ඉතින් මේ කියවලා ඉතින් අපි ධර්ම සාකච්ඡා ඉතින් අපිට ඕනතරම් දේ රිසෝර්සස් තියෙනවා. ඉතින් නමුත් ඉතින් එහෙම බලනකොට විවිධ ඔබතුමා කිව්ව ආකාරයට විවිධ අර්ථ නිරූපණයන් තියෙනවා. ඒ කියන්නේ ධර්මය ගැන ගොඩාක් දැන් උද්‍යෝගයක් තියෙන බව පේනවා ගොඩාක් දෙනෙක්. ඒ ආකාරයෙන් මේ ගොඩ දෙනෙක්ගේ අර්ථ නිරූපණයත් එක ආකාරයක තියෙනවා. ඉතින් ගොඩක් ඉතින් දේශකයන් වහන්සේලා කියන්නේ ඒ හැමදේම අහලා තමන්ට අවබෝධ කරගන්න ඒ විදිහට දැනුම අරගෙන. ඉතින් දැකීම කියන එක තමයි ඇත්තටම ඉතින් මම නම් මේ ස්ට්‍රගල් කරන්නේ කොහොමද මේ දැකීම කියන එක මේ ගන්න කියන එක. ඔබතුමා කිව්ව ආකාරයට මම හිතන්නේ ඒ කියන්නේ සිත සමාධි කරගත්ත අවස්ථාවක තමයි දැකීම කියන එක දකින්න පුළුවන් කියන එක. ඒක තමයි මමත් හිතාගෙන ඉන්නේ. ඒ සඳහා ඉතින් ඔබතුමා කිව්ව ආකාරයට කාලය සොයා ගැනීම අවශ්‍ය කරුණක්. ඒක අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් වෙනවා. තෙරුවන් සරණයි. තේරුවන් සරණයි ප්‍රීති මහත්මයා. අපිට හොඳ ආරම්භයක් ලබා දුන් දිලෘක් මහත්මයාගේ ලයින් එක ඩ්‍රොප් වුණා. මේ මම ඔබතුමා ගන්න උත්සාහ කෙරෙනවා. මම එතකන් චන්දන මහත්මයාට කියන්නේ චන්දන මහත්මයා ඔබතුමාටත් පුළුවන් මේ ඔය කිප්ට් කාරණාවන ඔබතුමා අද කතා කරන අපි ප්‍රායෝගිකව අපිට වෙන දේ ප්‍රැක්ටිකල් දේ අපි මේ කතා කරන දේ තව ටිකක් ප්‍රැක්ටිකල් කරලා දෙන්න චන්දන මහත්මයා. තේරුවන් සරණයි. තිරුවන් සරණයි සියලු දෙනාටම. දලුවන් මහත්මයා මම නම් හැම වෙලේම මේ ප්‍රැක්ටිකල් කියන්නේ ප්‍රායෝගික තමයි බලන්නේ. මම දැනුම ගොඩක් පොඩ ගහගෙන එහෙම මට ලොකු මනසක් නැහැ. එහෙම ලොකු මොලයක් නැහැ. මට එහෙම දෙයක් කරගන්න මම හිතන උත්සාහයක් නැහැ. ගොඩක් දැනීම ලබා ගන්න. නමුත් මම එක දෙයක් දිගට ප්‍රගුණ කරන යන්න තමයි මම හැම වෙලේම උත්සාහ කරන්නේ. ඒ කියන්නේ අර පැන්සලුල් කරන්නේ සඳරල් ප්‍රෝග්‍රෑම් එක අන්තිම වෙනකල් රූල් කරගන්න අන්න ඒ වාගේ අදහසක් තමයි මගේ තියෙන්නේ. ඒ කියන්නේ අද දැන් අපි යම් කිසි දෙයක් ප්‍රගුණ කරන්න එනකොට අනිත් දවසෙත් ඒකේ ඒ එතන ඉඳලා තමයි මම පටන් ගන්න. හැබැයි මම නම් ගොඩක් වෙලාවට මේ දිගටම කරගෙන යනවා කවදාම නතර කරන්නේ හැම අවස්ථාවකම මේක ඒ මානසිකාරයෙම දිගට පවත්වන්න උත්සාහ කරනවා. දැන් වැඩ කරන වෙලාවල් වලට එහෙම නැති වෙනවා. අර දලුවත් මහත්තයා කලින් කිව්වා මේ මනස වැටෙනවායි කියලා. ආයේ ඊයේ පෙරදායි නැති වුණා කියලා. ඔහොම තමයි මේ රසාල් කරනකොට මටත් ඔහොමම තමයි. ගේදරින් කෝල් එනකොට, මේ වයින්කොට, බඩගිනි එනකොට, මං නම් ඉතින් ශරීරයේ තියෙන දුර්වලතා ආරමේ එනකොට මම ඒතකොට තමයි වැඩියෙන්ම අර මානසිකාරය පවත්නම් දුස්සා කරන්න වන්න වැඩි යන් දැන් පුළුවන්ද දැන් වයින්නකොට මට දැන් මේ ප්‍රගුණ දැන් මේ අහලා ප්‍රගුණ කරපු දේ ප්‍රයෝජනවත් වෙනවද දැන් මට දුක වැඩියෙන් ඇතිනා නම් මගේ මනස තාම දිනු වෙලා නැහැ දැන් වෙන ප්‍රශ්නයක් එනකොට ඒකට මට මූණ දෙන්න බැරුව මම ඒකට ඉරිෂියාව වෛරී ක්‍රෝධය ඇති වෙනවා නම් ඒ සම්බන්ධව මං හිතන හරි ඒකේ ප්‍රශ්නේ මාතුල තියෙනවා ඒ විදිහට තමයි මම යන්නේ දැන් පෞගිය දවස්වල මම කතා කරා අම්මා ගැන දෙමව්පියෝ ගැන ඉතින් ඒක බොහොම හොඳයි නමුත් මම නම් මතරන් දැල්වත් මහත්තයා වා සියලු දේම තේින්නේ මේ ධර්මතාවයන් විදිහට තමයි මම දකින්නේ ඒ කියන්නේ අම්මා කියන එකත් ධර්මතාවය දැන් මම මටත් දරුවෝ ඉන්නවා මමත් ඒ දරුවත් ධර්මතාවයක් හැබැයි මගේ මේ කියන්නේ සමාජයක් වශයෙන් තියෙන යුතුයකම් සියලු දේ කරනවා වාගේ දරුවාට අම්මට මට පුළුවන් දේ උතුම් විදියට මම කරකනවා. නමුත් මම මේක ධර්මතාවය විදිහටමයි දකින්නේ. මම මොකද සංසාරේ එළු අම්මලා බළු අම්මලා ඔක්කොම වෙලා ඉන්න ඇති කට්ටිය දැන් නැහැ ඒවා අමතකත් වෙලා දැන් අපිත් අම්මලා තාත්තලා වෙලා ඒ විදිහට ඉන්න දැච්චි ඉතින් ඒ විදිහට බලන මේවා සියලු දේම ධර්මතාවයක් එතකොට දැන් කතා කරා ලෝකෝත්තර මාර්ගය ලෝකෝත්තර කියලා දීකුත් එතකොට දැන් බුදුහාමුදුරුවෝ පිටිපස්සක් බලන්නේ නැහැ කියනවනේ ඒකේ ලොකු අර්ථයක් තියෙනවා කියලා මට හිතෙනවා ඒ කියන්නේ දැන් අපි මොකක් හරි කරලා සැපයක්මයි බලාපොරොත්තු වෙන්නේ කියලා දළුවා සමහත්තයා කලින් කිව්වා. එතකොට දානියක් දීලා පිනක් කරලා හිතන්නේ ලබන ආත්මයේ හොඳ දෙයක් ලබන්න. දැන් එහෙම නැතුව දැන් ලෝකෝත්තර නම් දුන්න දේ පින තියෙනවා ඒක දැනගත්තා නැති. දැන් අපි උදව්වක් කරලා ආපහු උදව්වක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම නම් කවදාවත්. එතකොට මේ විදිහට දානිය දීලා කිසි දෙයක් ප්‍රාර්ථනා කරන්න එකම ප්‍රාර්ථනාවයි තියෙන්නේ. නිවන් අවබෝධයෙන් වේවා. එච්චරයි. දැන් ආමුදුරු නාම ඔක මහ ලොකු දිගට කියාගෙන යනවා. ආමහාමින්ද මෙහෙම වෙන්නේ කියලා ඉතින්. ඒවා මම එකටවත් මගේ හිතේ නෑ. මම එකම දෙයයි මගේ තියෙන්නේ. මේ ආදාහරි මේ ධර්මය අවබෝධල දුක අවබෝධ වෙලා ඒ ඥානෙම ලැබේවා. දෙන්නමයි මගේ තියෙන්නේ ගෝල් එක එකයි තියෙන්නේ. මම දැන් මේක වැරදිද මං නිවැරදි කරන්නද මගේ තියෙන එකයි දැන් මම ධර්මය අහනවා ගොඩක් දේවල් හැමදාමත් අහනවා මම මේ හරියට දැන් ඇඩික්ට් වෙලා ඉන්නේ මේකට ඒ කියන්නේ දැන් ඉරිදාට එහෙම මේ රවණට තිසල සම්බන්ධ වෙලා මේක ඇවි නැත්තම් ඒ සතියෙම හරි නෑ හැබැයි ඒ වෙනුවට මම මේ රේඩියෝ එක අහනවා දිගට දැන් මේ කරපුවම වැඩේ තියෙන්නේ පව් කියලා අර වැටිච්චීත ඔක්කොම જાති අමතක වෙලා ආපහු හිත පාත්ත ගන්න පුළුවන් ලොකු උදව්වක් වෙනවා මේ දිගට මේ ඇසීමේදී. එතකොට මේ අමතෙවිච්ච කාරණා ගොඩක් වෙලාවට මතක් කරලා දෙනවා මේ ඉරිදා අහගෙන ඉන්න ටිකෙන්. ඉතින් සමාජලාවට මට කතා කරන්න දෙන්නේ නැහැ මගේ මේ ශරීරයේ තියෙන ප්‍රශ්න නිසා තමයි මම ගොඩක් වෙලාවට මේ රෝහලේ ඉන්නේ සතිය දවස් ගානක් දවස් තුනක් විතර මේ ඩයලිසිස් කරනවා. ඉතින් දවස් පැය පහ ඇඳේ නිදාගෙන ඉන්නේ. ඒ කාලය තුලත් ඉතින් මම බොහොම වෙලාවට ඉතින් අර හිතේ වේදනාවක් කොහොමටත් ඇති වෙන්නේ නැහැ. කායික වේදනාවක් නම් තියෙනවා. ඒ වෙලාව තුලත් මම මේ ප්‍රායෝගිකව බලනවා මට දැන් මෙච්චර කල් පෙරගත් අහපු දේවල් වලින් දැන් මේ අවස්ථාවේ වෙන වේදාවට මම මොන විදිහට මොනවද අනේ මේ විදිහට තමයි දළුවත් මහත්තයා මම මේ මගේ මේ ජීවිතේ ගෙවන්නේ. එතකොට මම හැම වෙලේම මෛත්‍රී භාවනාව නම් කරනවා උදේ ඉඳින්න පටන් නිදා ගන්න කොටත් හැම වෙලේම මෛත්‍රියෙන් ජීවත් වෙන තරම මම උත්සාහ කරන්නේ. නේද? පෙරුවන් සන්නය දළුවත් මහත්මයා වැඩියක් කරන නිවැරදි කරා. සාදු සාදු සාදු. බොහොම පිං චන්දර මහත්මයා. ඔව් මට මේ මම කැමතියි මේ ගෞරවයෙන් පාලිත මහත්මයාට කියමින් පාලිත මහත්මයා සනායි මම අහගෙන ඉතිය මේ මහත්තන්තර මහත්යලායි ප්‍රීති මහත්යයි කිව්දි මම හරි මම හරි ආසාවෙන් අහගෙන හිටියේ ඒක මගේ වචන ඉච්ච ලස්සන නැහැයි මහත්මුනි වාගේ මොකද මමත් ඇත්තටම බලන්නේ දැන් මම අවුරුදු 40ක් විතර මම ඉතන ප්‍රෑහෙන්න මේ කාම් බලව බොහොම හිටපු කෙනෙක් ඉතින් මම දැන් කියලා යංගුව කෑත්දලා මම හැම වෙලාවෙම දකින්නවා දැන් ටික ටික මම තරහ යන්නේ නැහැ මට අඩුයි පන්තූරු දිපලක් කරාට ඔය මේ මේ කාලේ තල තරුණ කෑන් ළමයි. එයාට හරි ඊගෝනි. ඉතින් මම බලනවා නේ මෙයාට මේ ඊගෝනි දැනන්නේ මේ තියෙන්නේ කියලා හද්ද නැතුව ඉන්නම් සෝ එයා චූටි දේ ප්‍රූව් කරලා හැය ගන්න පටන් ගත්තා. මේ වගේ අවස්ථාවලදී මම පුළුවන් තරම් හිත දමනය කරගන්නවා. ඉතින් එහෙම මම බලන්නේ ටික ටික ඉස්සරහට යන්න තමයි මම බලන්නේ. ඉතින් එහෙම බලපුවම ඉතින් අපිට මම සතුටු වෙනවා දැන් මේ වගේ මේ ධර්ම සාකච්ඡාවලදී අපි යනවනේ පොඩ පොඩ ඉස්සරහට. මොකද ඒක මම කම්පයර් කරනවා මගේ කලීග්ස් ලා බල පන්තූරුවේ ඉන්න මම කරන්නේ මේ මම කරන්නේ ක්‍රිමිනොලොජි වැඩ. මේ මිනිස්සු කල්පනා කරන විදිහයි අපි කල්පනා කරන විදිහ අතර ලොකු වෙනසක් තියෙනවා. එහෙම බලපුවම ඉතින් මම හරි සතුටු වෙනවා අපි කවුරුත් එකතු වෙලා මේ ටික ටික ඉස්සරහට යන ගමන ගැන මේ යන ගැනීම හරි සතුටු නයි වගේ දැන් මමත් මේ අර ඇඩික්ට්ලා තියෙන මේ මහන්ට. ඒක මම රෑට කෑවට පස්සේ හවස කාපු දෙන ඉඳගෙන හිටියොත් මට ටෙලිවිෂන් බලනවා. ඉන්නවා වහාම වෙනවා කම්පියුටර් එකට. හත වෙනකොට. ඉතින් මෙච්චරම අර වෙන වෙන කාම දේවල් හිතයන්නේ නැහැ. ඒකට ඒකට රාගයෙන්ද දේශ තරහය ආශාවන් හිමෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දේවල් කරනකොට තව තවත් අපි මේ ධර්මයට කිච්චිලා ආරාරන්නේ සැප වුණත් සැපෙත් අනිත්‍යතාවයක් පිනිපිනි මම නම් ඇත්තටම සතුටු වෙන්නේ නැහැ ටිකට් චුට්ටක් මම ඉස්සරහට ගිහලා තියෙනවා මට ලස්සන කතා කරත් බෑ ඉතින් මම ඉතින් මම නම් සතුටු නම් මෙහෙම අපි මේ මොකද්ද මේ මෙහෙම ලස්සන මේ මිත්‍රව පොඩසක් එක්ක දැන් ජාන්ත මහත්තයා කවුද උඹත් මමලා වගේ නේද මම මහ සතුටු වෙනවා මේ අපි ඉස්සරහ චුට්ටු චුට්ටි සර් නමුත් ඒක මම කම්පයර් වෙනවා මට අපේ අනික් කට්ටිය ඔෆිස් එකේ කවුඩ් එක බලපුවාම ඒගොල්ලෝ හිතන සිතුවිලි වලට ඒගොල්ලෝ බලන්නම රියැක්ට් කරනවා ඒගොල්ලෝ මොන හරි දෙයක් වුණොත් මේක පොලිස් මේක දඬුවම් කරන්න ඕන මට මේක කරන්න ඕන නැහැ කියලා බලබලා සටන් කරනවා අපි බලන්න අපි අර මේ සිතුවිලි පැත්තෙන් බලබලා බලපුවාම අපි සෑහෙන මේ ලොකු වෙනසක් අපි තියෙනවා ඒක හරි පැත්තක් කියලා ඉතින් මම හරි සතුටු වෙනවා මම මේව කට්ටිය එක්ක මේක මේ කරගෙන යන්න අපි ආවේ සතුටු හොයාගෙන තමයි මේ රටට නමුත් ඉතින් ඒ සතුටත් වෙනස් වෙනවනේ කියන එක කියනවා සතුට නවත්වන්නේ නැහැ ඒක අපිට සතුටක් විඳින්න තියෙනවා මේ රටේ ඒක විඳිනවා නමුත් ඒ විඳිනකොට මම කල්පනා කරනවා අනේ මේක වෙනස් වෙනවා කුලේ රට වෙනස් වෙනවා ඒ මානසික තත්ත්වයෙන් මම සතුටු විඳිනවා කියලා කියලා මේ ලංකාවේ තියෙනම් මේ වගේ ඩිස්කෂන් හොර කරන්න බෑ මොනවහරි බාධා මෙහි අපිට බාධාත් නැහැ ඉතින් ඒ සතුටෙන් අපි කරනවා නමුත් දෙක වෙනස් වෙනවා කොයි වෙලාවකද කොයි වෙලාවෙම අසනීප වෙනවා ඒකත් මම බලාපොරොත්තු වෙන්නේ ඉන්නතුරු මට ඒකත් ඉස්තරතාව තියෙනවා මේ වුණතරම් ඒ විදිහට තමයි මම කල්පනා කරගෙන මේ ඉදිරියට යන්නේ අනේ බොහොම ස්පී මේ මට මේ අවස්ථාව දුන්න කතා කරන්න චන්දන මහත්තය ප්‍රීති මහත්තය කියපු කරුණු බොහොම අගය කරනවා මේ දලුවත් මහත්තය අගය කරනවා චිත්‍ර මහත්මිය සැඹලෑම් හොඳ කරුණු කතා කරනවා එහෙනම් දෙවන සර්ණයි බුදු පිටයි කිරුවන් සර්ණේ පාඩි මාර්ණේ බොහොම පිං ඒක තමයි අපි ඔබතුමාලා ඒක අපි කියපු සියලුම දේවල් ගැන හිතලා බලුවෙන් පස්සේ අපි අර ඉස්සෙල්ලත් කිව්වේ මේක දකින්න ඕන දෙයක් සුතමේ වශයෙන් ආන්න නැතුව දකින්නත් බෑ කියලා නම් අපි විශ්වාස කරන්නේ සුතමේ වශයෙන් දැනගන්න දකින්නත් ඕනේ ඒ දැකිය යුතුම දෙයක් එතකොට මේ ඒ දැකීම සිදුවෙන්නේ අර සුතමේ වශයෙන් ගත දැනුමත් ප්‍රයෝග කරන විපස්සනාවකින් කියලා හැඟෙන්නේ එතකොට විපස්සනා භාවනාවෙන් මොකද්ද පෙන්වන්නේ කරන්නේ මොකද්ද පෙන්වන්න කරන්නේ ඇත්ත தත්ත්වය විපස්සනායෙන් කරා පෙන්වන්න කරන්නේම ඇත්ත தත්ත්වය ඒ හිතකට අනුව මේ රූපකය වැඩ කරන හැටි තමයි එකෙන් අපිට බලන්න පුළුවන් වෙන්නේ ඔන්න ඒ කාරණාව දැනගන්නකොට නාමයේ රූපයේ කියන දෙක වෙන් කර ගන්න හැටි අපිට දැක ගන්න පුළුවන් වෙයි ඇත්තම භාවනාව මොකද යොමු වෙච්ච කෙනෙක්ගේ මේ ඊටම මූලික මේ தත්ත්වයක් කියති තමයි ඒක පින්නම් කරන්නේ නේද? නාම රූප පරිච්ඡේද ඥාන එහෙම කියලා කියන්නේ. ඉතින් ওই වචන අවශ්‍ය නැහැ කිව්ව ගමන් ඒක ලොකු ඥාන බුද්ධි කියලා හිතලා අපි ඒවා ආරූඪ කරගන්න නිසා ඒව වැඩන්නේ. නමුත් සරලව කිව්වොත් එමේ නාමයේ රූපේ වෙන් කරගන්න හැටි පුළුවන් දකින්න යන්තම් මතුමට ටික ටික ඔයක වර්ධනය වෙනවා. ඒතට ඒතුලින් අපිට පේන්නේ මේ නිතරම වෙනස් වෙන ගතිය. ඒතට යන්නේ වෙනස් වීම තුලින් අර ස්ථීරවම තියාගෙන ඉන්න පුළුවන් වෙන මම මගේ කියන බවක් තිනවා කියන ඒ දිට්ඨිය චංචල වීමක් ඇති වෙයි නේද? ඒක චංචල වීමක් කියන්නේ ඒක කැඩිලා යනවා නෙමෙයි සම්පූර්ණයෙන්ම ඔය මූලික අවදිවලදී තියෙන ඒක චංචල වෙනවා. මේක මේ ඉතින් හිතියට බෑනේ මේ මේ සංසාරේ කැඩෙනවනේ අර හදන පුටුව කැඩනවා කියන වගේ මේක කැඩි යනවනේ කියලා. ඉතින් එතකොට තමයි තේරෙන්නේ මේ මේ මේක බොරුවක් මවපු දෙයක් කියන කතාව දකින්න ටික ටික ඒ කියන්නේ පුළුවන්කම ලැබෙනවා. ඉතින් මේ විපස්සනා මොහොත වැටුනම තමයි මේ දේ සිද්ධ වෙන්නේ. නාම රූප කල්ප දෙක ගන්නෙ. ඉතින් ඒක කිව්වට කියන්න ලේසි, අහන්න ලේසි, ඇහුවම ඒක එහෙම තමයි කියලා හිතා ගන්න ලේසි. නමුත් ඒක ප්‍රඥාවෙන් දකින්න නම් අර කියපු සමාධියකටම එන්න ඕනේ. ඉතින් සම්මාදිට්ඨිය, සම්මාසති, අභිය සම්මා වීර්යයතුව සම්මා සමාධියකට ඇවිල්ලා දකින්න ඕනේ. ඒ ප්‍රඥාවට යන්න නම් ඉතින් මෙහෙම බලාගෙන ඉන්නකොට තමයි මේ මේ මේ අපිට සංසාර ගමනේ ආධිනව වැටෙන්න පටන් ගන්නෙ මේ තරම් මේ චක්සිරු දෙයක් ක්ෂණයක් ක්ෂණික වාසා මේ නාම රූප දෙක වෙනස් වෙන බව. එතකොට ඇත්තටම එතකොට හැබැයි නම් බයක් ඇති වෙනවා හිතේ යම් කිසි කෙනෙක්ගේ මට ඇතුන් නැහැ කියලා. ඒ කියන්නේ දැකලා නැහැ කියන එකයි නේද? ඉතින් ඒක ඇති වෙනකොට බයක් ඇති වෙන්න පුළුවන් වෙයි. ඒ එතකොට තමයි සසර බිය කියන දේ ඇති වෙන්නේ. මේ සංසාරයන් කැඩි කැඩි යන බව දැක්ිනකොට එතකොට ඉතින් මේ විදිහට තවත් පහදිර බලාගෙන යනකොට මේ ස්කන්ධ පහ පේන්න පටන් ගන්න පුළුවන්. ස්කන්ධ පහනේ අපිට මේ සංසාර ගමන ගෙනීම ක්‍රියාව කරන්නේ මේ මුළු සංසාර බයම වදේම ඇති කරලා තියෙන ස්කන්ධ පහ නේද කියන්නේ කෙනේ. ඉතින් ඔය ආකාරයට තමයි මේ කාරණාව සිද්ධ වෙමින් සිද්ධ වෙමින් යන්න ඕනේ. ඉස්සෙල්ලාම නාම රූප දෙක, ඊළඟට රූප ස්කන්ධ, ඊළඟට ඇති වෙවි නැති වෙවි යන වේදනා ස්කන්ධේ, මේ සංඥා ස්කන්ධයෙන් කරන කාර්යය, මේ විඥාන කියන මායාවෙන් කරන්නව කාර්යය. ඉතින් අපි ටික පෙනෙන්න ගනි මේ චලකල් මහා විශාල අවිද්‍යාවකින් වැටලා තිබිච්ච දේ. මේ දැන් කිව්වෙත් මම හැමදාමත් කතා කරන හැම හාමුදුරුවමත් කියලා තියෙන හැම පොතකමත් තියෙන කතාවක් තමයි ඔය කිව්වේ. ඉතින් මේක 아무ත කතාවක් නෙමෙයි. ඉතින් හැබැයි ඔබ මේ කියන කොටත් ටිකක් ගැඹුරින් හිතලා දාගෙන කියන්න උත්සාහ කරා මම මගේ හිතට. නමුත් මේක ඉතින් අපි පිළිති මහත්මයා කිව්වා වගේ දකින්නම බලන්නම උත්සාහ ගන්න ඕන කියන එක තමයි අදහස තියෙන්නේ. අනේ බොහොම පිං. හොඳයි, ඉතින් මම දැන් මේ කැමති ඉනම් ගෞරවයෙන් මම ඉතම් ගෞරවයෙන් සමහත්මිට යොමු වෙන්න. තිරුවන් සරණයි. ඇත්තටම මේ දිල්රුක් මහත්මයා ගෙනාපු ප්‍රශ්නේ ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. ඉතින් දිල්රුක් මහත්මයාගේ කියනකොටම මතක් වුණේ කිං සුකෝපම කියලා සූත්‍රයක් තියෙනවා. තථාගතයන් වහන්සේ දේශනා කරපු අපිට මතක් කරගත්ත තින් මේ කිං සුක කියන ඊතර ගහක් ගැන උපමාවක් අරගෙන කරපු දේශනාවක්. ඒකේ උන්වහන්සේ කියනවා මේ විදිහට හතර ආකාරයකින් දකින්න පුළුවන්. මේ කොයි විදිහින් දැක්කත් ඇති ප්‍රශ්නයක් නෑ කියලා. ඇත්තටම ඔය වචන වල අර්ථයක් ඇත්තටම තේරුමක් නැහැ. නමුත් තථාගත දේශනාවේ හැටියට බැලුවහම කියනවනේ ඒ ගහ ගැන කතාවේ උපමාවේ කියනවා වසන්ත කාලේ කෙනෙක් ඒ ගහ ගැන දැක්කොත් විස්තර කරන විදිය වෙනස්. ඊළඟට හේමන්ත කාලේ ඒ ගහ දැකපු කෙනෙක් විස්තර කරන විදිය වෙනස්. ඒ වගේම සීත ඍතුවේදී දැකපු කෙනෙක් ඒකව ගැන විස්තර කරන විදිය වෙනස්. ඒ আদি වශයෙන් කියලා උන්වහන්සේ කියන ඒ කවුරුවත් වැරදි නෑ කියලා. එහෙමනම් එතකොට අපි තේරුම් ගන්න ඕනේ මේ දැකීම කියන එක එක එක විදියෙන් සිද්ධ වෙන්න පුළුවන් කියන එක. ඉතින් එවැනි අවස්ථාවක් තමයි මේ දිල්රුක් මහත්මයා ඇත්තටම විස්තර කළේ. මොකද ඔය වගේ සිතුවිලි ඔය වගේ හිතට එනවා ධර්ම අවබෝධයේ ටික ටික වෙනකොට. මොකද සමහරක් වෙලාවට හිතනවා මේක මේ තරම්ම ගැඹුරුද, මේක මේ බොහොම පහසුවෙන් දකින්න පුළුවන් දෙයක් නේද කියන එකත් හිතට එනවා. ඉතින් ඒක තමයි දිලුක් මහත්මයා හිතට කිව්වේ මේ ලෞකික ලෝකෝත්තර කියලා බෙදුවට මේක මේ ලෞකික ජීවිතය තුළින්ම දකින්න පුළුවන් දෙයක් නේද කියන. ඒ වගේ තමයි මම තේරුම් ගත්තේ දිලුක් මහත්මයාගේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනකොට. ඉතින් ඇත්තටම හැමදෙනාගෙම කියවුණු කරුණුත් ඉතාමත්ම වැදගත්. මොකද මේ හැමදෙනාම විස්තර කරේ එකම දෙයමයි. තම තමන් කොහොමද මේක දකින්නේ, කොහොමද මොකද්ද පුරුදු කරන්නේ යන්නේ කියලා. දැන් අර චන්දන මහත්මයා කියපු විදිහට තමන් දකින්න ඕන නම් තමන්ගේ දියුණුවක්, තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවක් ඒක තමයි වැදගත් වෙන්නේ. මොනතරම් මේ වැහුවත්, මොනතරම් අපි කල්පනා කරත් තමන් තුළ දියුණුවක්. දැන් පාරිත මහත්මයා කිව්වෙත්, ප්‍රීති මහත්මයා කිව්වෙත් මේ හැමදෙනාම කිව්වේ එකම දේ. තමන් තුළ දියුණුවක් දකිනවා නම් මේ විදිහට මගේ සිතුම් පැතුම් වල, මගේ පැවතුම් වල දියුණුවක් දකිනවා නම් මම හිතන්නේ එතන තමයි අවශ්‍ය වෙන්නේ. ඒකට හේතුව මොකද, අපි නිවන කියලා කියන්නේ කොහෙවත් තියෙන දෙයක් නෙවෙන නිසා. ඒකත් තියෙන දකින්න ඕනේ තමන් තුළම නිසා ඒ වෙනස් වීම දැක්ක කියන එක ඉතාමත් වැදගත් වෙනවා. ඉතින් වෙනස් වීම දකින්නවා කියන එක අර විදිහට අර හතර ආකාරයෙන් මොන විදිහකට උනත් කමක් නෑ කියන එකත් අතට යනවාසි දේශනා කරලා තිනේ. ඒක අපි ඒකත් තේරුම් ගන්න ඕනේ මේ විදිහට. ඒ වගේම ওই වචන දෙක ලෞකික ලෝකෝත්තර කියන වචන දෙක ගැන අපිට තේරෙන විදිහට අපි නිකන් තේරුම් ගන්න උත්සාහ කළොත් ලෝකය තුල සහ ලෝකයේ නැත කියලා. මොකද මේ ලෝකයේ තුල කියන එක තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ මේ අපේ ආයතන වලට සම්බන්ධ කරලා. යම් කිසි විදිහකින් මේ ආයතන පරිහරණයක් අපි කරනවා නම් ඒවෙන් ගන්න අරමුණු අපි තුල අපි ඒ අරමුණු කොහොමද වලින් අපි කරන සංස්කරණයක් නොදැක්කොත් අපි තුල නිවීමක් ඇති වෙන්නේ නැහැ කියන එක අපි තේරුම් ගන්න ඕනේ. මේ තේරුම් ගැනීම සිද්ධ වෙනකොට ඇත්තටම ටිකෙන් ටික දැන් අර වෙනස් වෙන දේ තමයි අපි මුලින් දකිනවා. මෙතන මම තමයි නිවන් දකින්න යන්නේ. මම මට මේ ආයතනයන් තියෙනවා. මේ ආයතන තුලින් එන අරමුණු මම තේරුම් ගන්නවා. මේ විදිහට වෙනවා මම විදිහට මාතුල වෙනවා කියන එක දැකලා එතකොට මේ ලෝකයේ තුල වෙනසක් ඇති කරගන්නවා අපි. ඒගෙන තමයි අපි හැමදෙනාම දැන් කතා කරේ. මේ විදිහට වෙනවා මම හුඟක් වෙලාවට ප්‍රායෝගිකවයි බලන්නේ. මේ ප්‍රායෝගිකව බලලා මේ විදිහට වෙනස් වෙන්න බලනවා. ඒකෙන් ලොකු සතුටක් දැනෙනවා කියලා. ඉතින් ලෝකයේ තුල කියන එක අපි මේ විදිහට ගත්තොත් ඒ තුල මම කියන පුද්ගලෙක් ඉන්නවා. මම තමයි වෙනස් වෙන්නේ, මට තමයි මේවා පේන්නේ, මගේ තමයි ආයතන ආදි වශයෙන් තමයි අපි එතකොට හිතන්නේ. ඉතින් අර ඒ දැක්ම ඇත්තටම දැන් මේ විදිහට දකින අපි ඊට පස්සේ මොකද තථාගතයන් වහන්සේ කියවන්නේ මේ මම කියන්නේ කවුද කියන එක ස්කන්ධ වශයෙන් දකින්න, ධාතු වශයෙන් දකින්න, ආයතන වශයෙන් දකින්න, පටිච්ච සමුප්පන්න වශයෙන් දකින්න කියලා. දැන් ඇත්තටම කියනවා නම් ඔතන අපි ආයතන වශයෙන් දකිනවා කියන එකට අපිට මේ ලෞකිකව තේරුම් ගන්න පුළුවන් දෙයක් වෙනවා ඒක. ඇත්තටම කියනවා නම් ඒක බොහොම පහසු දෙයක් වෙනවා ටිකෙන් ටික ධර්මය පුහුණු කරනකොට කොහොමද අපි මේ ආයතන වැඩ කරන්නේ කියන එක. ඒක නිසා අපිට හුඟක් වෙලාවට හිතෙනවා මේක ඇත්තටම මේ කියපු දේ ලෞකිකව ඉඳගෙන විඳින්න පුළුවන් කරන්න පුළුවන් දෙයක් නේද කියන එක. ඒක ඇති වරදක් නෑ. මොකද තථාගතයන් වහන්සේ ඒක අපිට ඉඩ දීලා තියෙනවා. ඒ ආකාරයෙන් දැකලා ඒ සිදුවෙන සිදුවීම් අපි හැමදාම කතා කරන විදිහට අපි කියනවා යාන්ත්‍රණීය දැකීමෙන්. මේ යාන්ත්‍රණීය දැකීමෙන් අපි අපේ අවිද්‍යාව දුරු වෙනවා. අපි මෙතෙක් හිතාගෙන හිටිය හැටියට නෙමෙයි මෙන්න මේ විදිහටයි මේක වෙන්නේ. මේ විදිහට වෙන දෙයක් මම මගේ ආත්මය කරගෙන නේද මේ සකස් වීම නිසා නේද මේක වෙන්නේ කියලා දකිනවා. ඉතින් ඒ ආයතන වශයෙන් දැකීම සිදු වෙනකොට නමුත් තවත් එහාට අපිට ලෝකෙින් ඈතර වෙන්න කියලා තථාගතයන් වහන්සේ කියලා තියෙන්නේ. මොකද මේ මම ඉඳගෙන දකින දැකීමට වැඩිය තවත් එහාට යන්න ඕනේ තැනක් තියෙන තැනක් නෙමේ තේරුම් ගැනීම අවබෝධයක් ලැබිය යුතු නිසයි කියලා තමයි දැනට තේරුම් ගන්න තියෙන්නේ. ඒ නිසාම උන්වහන්සේ අපිට දේශනා කරනවා මේ ආයතන වලින් මේ ඇතුල් වෙන අරමුණු යම් කිසි විදියකින් අපි මේ ආයතන අපි කියනෝනේ ආයතන ඇති වෙමින් පවතිනවා කියලා. යම් කිසි විදියකින් මේ ආයතන පහෙන් ඉවත් වෙලා අපිට බලන්න පුළුවන් නම් එවැනි තැනකත් මේ දැනෙන බව දැනගන්න බව තියෙනවාද කියන එක අපිට තේරුම් ගන්න උත්සාහයක යෙදුනොත් අපි ඒ දැකීම අර මම තුල ඉඳන් දකින දැකීමක් නොවෙනවා වෙනවා. ඒ මොකද ඒ අවස්ථාව වෙනකොට අපි තේරුම් ගන්නවා මේ ආයතන තුලින් දකින දැකීමක් තියෙනවා. ඒක කිසි වරදක් නැහැ. ඒ විදිහට දකින්න පුළුවන්. ඒ විදිහට දැකලා අපේ දුක, ශෝක පරිද්දේව ඒව නැති කරගන්න අපේ ආධ්‍යාත්මික ගුණ වගාව කරගන්න පුළුවන්. නමුත් අපි බැලුවොත් මේයි තථාගතයන් වහන්සේ අපිට මේ දෙකට බෙදලා පෙන්නලා තියෙන්නේ. එක පැත්තක් එනවා අපි හිතමු එක මාජින් එකක් එනවා. එතනින් එහා පැත්තට යනකොට පේන්නේ නැහැ මේකේ පුජ්‍යල භාවය. එතකොට අපි දකින්න යන්නේ මේ ධර්මතාවයන් වල තමයි ඇතිවීම නැතිවීම තියෙන්නේ. පටිච්ච සමුප්පන්නයි කියන්නේ ඒවා හේතුන් නිසා හට ගන්නවා, හේතු නැති වෙනකොට නැති වෙනවා. ඒ අදී වශයෙන් මේ දැකීම අවශ්‍ය වෙන්නේ අපිට අර මොකද අපි අර ලෞකික පැත්තේ ඉඳගෙන බලන මේ ලෞකික කියන්නේ මම ඉඳගෙන මම තමයි භාවනා කරන්නේ, මට තමයි නිවන් දකින්න ඕන, මම මගේ අහකනන ආසිය තමයි මේ විදිහට වැඩ කරන්නේ. ඒ ආදී වශයෙන් මේ සිතුවිලි ඇත්තටම වෙනස් විදිහකට දකින්න පුළුවන් කමකට එනවා. අර භාවනාවකද මොකද මම ඒක හොඳටම දන්නවා, දිල්රුක් මහත්මයා අවබෝධ කරලා තියෙනවා කියන එක. මොකද එතුමාගේ භාවනාව ගැන සඳහන් කරනකොට කියන දේවල් ඇහුවාම හොඳටම තේරෙනවා. අපේ සාමාන්‍ය කෙනෙකුට උනත් මේ දේවල් සාමාන්‍යයෙන් මේ විදිහට ඉඳගෙන දකින්න අමාරුයි කියන එක. ඉතින් එතුමා මේ දෙකම දැක්කට පස්සේ තමයි ඔය කතාව අපිට කියන්නේ. මොකද මේ මොනවා කරත් අර බැටල් ෆීල්ඩ් එකට නැවත එන්න ඕනනේ. අපි කොහොම දේවල් ඉගෙනගෙන අර සොල්දාදුව ගිහිල්ලා ඉගෙන ගන්නවා වගේ මේ බැටල් ෆීල්ඩ් එකට ආවම තමයි මේ ඇත්තටම මේක නේද මේ වෙන්නේ කියන එක තේරෙන්න ගන්න අපිට. ඒ නිසාම තමයි අපි හැමදෙනාම දැන් කතා කරපුවා කිව්වේ මම මේක ප්‍රායෝගිකවයි දකින්න බලන්නේ, ප්‍රායෝගිකව දැකලා පුහුණු කරන්නේ, මට ලොකු සතුටක් දැනෙනවා. ඉතින් ඒක තමයි තථාගතයන් වහන්සේ අපිට කියලා තියෙන්නේ මේ විදිහට පුරුදු කරනකොට මේ බොජ්ජංග ධර්ම වැඩෙනවා කියලා. ප්‍රීතිය සතුට ඇති වෙනවා, සිහිය වැඩි වෙනවා, සතිය ධම්මවිචය වැඩෙනවා. ඒ ආදී වශයෙන් දේශනා කරලා තියෙන දේවලුත් අපි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අපිට මේ ලෞකික විදියට හිතනකොට තමයි. ඉතින් ඒකේ ඇති වරදක් නැහැ. නමුත් අර ධර්මතාවයන් වශයෙන් දැකලා මේවා කරන පුද්ගලයෙක් ඉන්නාද පුද්ගලභාවයෙන් අයින් වෙලා මේ දේවල් දැකීමේ උත්සාහයක යෙදුනහම අපිට එතකොට ඒකේ වෙනසක් තේරෙනවා. නමුත් එහෙම දැකපු කෙනෙකුට තමයි නැවත නිකමට හරි හිතෙන්නේ මේ දේවල් දකින්න ඕන පුළුවන් වෙනවා නේද ලෞකිකව කියලා. ඒ මොකද අර බැටල් ෆීල්ඩ් එකේ ගිහිල්ලා ඉගෙන ගත්තපු දේවල් දැන් හරි දැන් එන්න ඕනේ බැටල් ෆීල්ඩ් එකට ඇවිල්ලා නියම ෆයිට් එක දෙන්න ඕනේ මෙතන කියලා තමයි ඒ තීරණයන්නේ. ඉතින් මම හිතන්නේ දිලුක් මහත්මයා ඒ කතා කරපු තැන එතන වෙන්න ඕනේ කියලා. මොකද මම හිතුවට එහොන් කන් දීලා තියෙන කාලයක් තිස්සේ. ඉතින් ඇත්තටම මේ ආධ්‍යාත්මික වෙනස් වීම සිදුුනේ නැත්තම් අපි මේ ඉගෙන ගන්න දේවල් වල, අපි තේරුම් ගන්න දේවල් වල, අපි අවබෝධ කරන දේවල් වල කිසිම තේරුමක් නැති වෙනවා. ඉතින් සිතාම සන්තෝෂයි මේ තේරෙන තරමටයි මේ දේ කියන හිතුනේ. මේ ලොකු සන්තෝෂයක් ඇති වෙනවා අර හැම දිනාගේම වචන වලින් කියුනේ. ඒදී ප්‍රායෝගිකව සිදුවෙනවා, ලොකු සතුටක් දැනෙනවා කියන එක තමයි මේ සාරාංශය වශයෙන් ගත්තේ. මං හිතන්නේ ඒකම තමයි අපිට සිද්ධ විය යුත්තේ කියලා කියන්න කැමතියි. තෙරුවන් සරණයි. හොඳයි, තෙරුවන් සරණයි. මේ මම අද අපි උත්සාහ කරමු අද අපි අර අපේ ෆෝමල් ප්‍රසන්ටේෂන් ෆයිල් එකෙන් පොඩ්ඩක් බැහැ වෙලා ටිකක් අර වෙනද කටීස්දී කතා කරන බැරි යම් ප්‍රශ්න තියෙනවා නම් හිතේ තියාගෙන ඒ වගේ දේවල් අහන තරමට මේ සරල කරලා ගන්න උත්සාහ කරමු. එතකොට චුට්ටක් හොඳයි කියලා තමයි. මේ යම් කෙනෙකුට මාර්ග ඥානයක් ඇති වෙනවා නම් අපි අරහත් ඵලය කියලා හිතමු. ඒ ඇතිවීම ඇති වෙන්න පුළුවන් ද කාර්යයක් කියලා උනකොට එහෙම නැත්නම් වෙනත් කාර්යයක නිරත වෙලා ඉන්නකොට කියලා ප්‍රශ්නේ නිකන් ප්‍රශ්නයක් වෙනකොට ඒ වගේ දේවල් හිතව නැත්නම් එදිනේ මේක නිකන් සාමාන්‍ය සාකච්ඡා විධාන පරිදි ප්‍රශ්නයක්. මේ කොහොමද හිතන්නේ මේ එහෙම දෙයක් හිතවත් මේ කොහොමද හිතන්නේ කිතින් මට කියන්නේ ඒක කොයි වෙලාවද සිදුවෙන්නේ කියලා ඉතින් කවුරුවත් මං හිතන්නේ දාන්නවා කියන එක. නමුත් සිදුවෙන්න පුළුවන් ඕනම වෙලාවක. මොකද ඒක අර මුලින්ම ඇති වෙන්නේ නිකන් ස්පාර්ක් එකක් වගේනේ. මේ ස්පාර්ක් එකක් ඇති වුණාම ඒක ඕන වෙලාවක ඇති වෙන්න පුළුවන්. ඒක ආත්මා විචිත්තේ මේ පාරිකාරක එළවනකොට වුණත් ඇති වෙන්න පුළුවන් කියලා නේද? ඔව්. ඒ මට තේරෙන තරමට මම හිතන්නේ පුළුවන් නේද? මොකද අපි අහලත් තියෙනවා ඒ විදිහට නේද? ආ හොඳයි හොඳයි. හොඳයි. ඔව්. හොඳයි. මම නිකන් මට හිතුණා එහෙම නිකන් ඒක අහ එහෙම දැනගන්න ඕනේ. එහෙම කියලා. ඒක සාමාන්‍යයෙන් කියන්නේ ડોක්ටර්ලුත් මම අහලා තියෙනවා. අහා මොමන්ට් එකක් ඉඳන් සත්‍යජිත් මහුඟක් වෙලාවට කියන්නේ. මේක තමම නෑ මම මේක ඇනලිසිස් එකට යන්නේ නැහැ දැනට මොකද ඒතොර විද අදහස් එළව විද කතාව යන නිසා අපි ඒක මේ එහෙම තියාගමු නිකන් ඔයගොල්ලෝ ප්‍රශ්න මම ඔතට දානවා නිකන් විතර බලන්නත් කියලා මේ දන්න කෙනෙක් ඉදිරියට නෙමෙයි හිතන විදියටයි කිව්වේ ඉතින් අපිට කතා කරලා බලන්න පුළුවන් ඔව් ඔව් දැන් කටි මේ විවිධ දේවල් විවිධ කටි හිතන ඔය උත්තර ගන්න එපා චිත්‍රමත් කියන දේවල් කිසි දෙයක් ඉදිරිය පිළිගන්න එපා කවුරුත් මම කියන දේවල්වත් කවුරුත් එහෙම මේ ඒක ප්‍රශ්නයක් ඇටියට තියාගෙන හිතලා බලන්න තියෙන වගේ දේවල් මේ ඔව් ඒ වගේම මේ ප්‍රතිමාත් මේ මහාන තියනවාද අර තථාගතයන් වහන්සේ දේශනා කළ අර ඇඟිල්ලට ගත්තේ ඇඟිල්ලට පුංචි දූලි ටිකක් අරගෙන හිමාලයත් එක්ක සසඳලා කරපු කතාව. ඒකෙන් මොකද්ද කිව්වේ ප්‍රීති මහත්මයා? ඒ කියන්නේ පොඩ්ඩක් අපිට මතක් කරලා දෙනවද? අහලා තියෙනවද ඒක? ඔ මම ඒක අහලා තියෙන දරුවත් මාර්ථේ මට ඒක දැන් හරියටම මේ මට හිතෙන්නේ මේ ක්ලේශ ගැන තමයි මට හිතෙන හැටියට කිව්වේ. ඒ කියන්නේ දැන් නෑ නේද මම මතක් කරන්නම්. උන්වහන්සේ කිව්වේ මේ මේ මේකයි මේ අර මා සුලංගිල් මාපටින් ඉල්ල නෑ සුලංගිල් නේද පුංචි ඇඟිල්ලට මේ මේ දූවිලි චුට්ටක් අරගෙන උන්වහන්සේ සමග ගමන් කරපු වික්ෂුන් වහන්සේලා පෙන්ලෙව්වා මේ මේ චූටි සුලංගිල් ඇඟිල්ලේ තියෙන දූවිලි ප්‍රමාණයද එහෙම නැත්නම් අර හිමාලයේ තියෙන දූවිලි ප්‍රමාණයද විශාල කියලා. එතකොට මේ වික්ෂුන් වහන්සේ කිව්වා ස්වාමීන් වහන්සේ තථාගතයන් වහන්සේ ඔබ වහන්සේගේ සුලංගිල්ල ඇති දූවිලි ප්‍රමාණයක් ඇද්ද? ඒ හිමාලයේ ඇත්තා වූ කිසියම් දූවිලි ප්‍රමාණයකට වඩා ඉතාමත්ම පොඩි හිමාලයේ ඇති මේ මහත් දූවිලි ප්‍රමාණයක් කියලා එහෙම කිව්වා. එතකොට තථාගතයන් වහන්සේ කිව්වා මේ ඒ එහෙනම් තේරුම් ගන්න මේ මේ සස් මේ විශ්වේ නැත්තම් මේ නව් සත්වින් ගෙන් මෙන්න මේ අනුපාතික වශයෙන් අනුපාතයක් ඇසෙ බැලුවා මෙන්න මේ සුලංගිල්ලේ ඉන්නා වූ දූවිලි ප්‍රමාණය තරව් තකුඩා ප්‍රමාණයක් තමයි නැවත සුගතිගාමි වෙන්නේ කියලා. සුගත නැවත සුගතිගාමි වෙන්නේ කියන ප්‍රශ්න අනිත් පැත්තේ සුගතිගාමි කියලා අපි හිතා ගන්න වෙනවනේ. එහෙම කිව්වා කියලා තමයි අහලා තියෙන්නේ. එතකොට ඒ කතාව ඒ විදිහට අහලා තියෙනවද ප්‍රීති මහත්මයා? මේ එහෙම ඒ විදිහට නම් අහලා තියෙන්නේ ඒකේ අර්ථය කොහොමද අපි ගන්න ඕනේ? තමන් ගන්නේ කොහොමද? ඒ කියන්නේ ඒකේ අර්ථය නැති ක්‍රියාවකින් වෙඩි එක ඔබතුමා තේරුම් ගන්නේ කොහොමද? ඔබතුමාගේ පැත්තෙන්. ඔව් දැන් පෙරවසරෙන් දැලොත් මාතේ මට ඒක දැන් මතක් වුණා. ඒකෙන් මම තේරුම් ගන්න තියෙන්නේ ඒ කියන්නේ මේ ඉන්න මේ ජනස්ත්‍රාවගේ කියන්නේ ඒ ප්‍රොපෝෂන් එක ගස්තෝත් ඒ කියන්නේ වැඩි හරියක්ම ඉන්නේ ඒ කියන්නේ නියම ආර්ය මාර්ගයේ නෙවෙයි කියන්නේ නියම කියන්නේ බුදුරජාණන් වහන්සේ තියන මාර්ගයේ නෙවෙයි කියන්නේ අගතියට යන ක්‍රියාවන්ගේ තමයි නිරත වී ඉන්නේ කියන එක තමයි මට තේරෙන්නේ. කියන්නේ නියම ධර්ම ඥානයක් නැතිකම නිසා ඒ කියන්නේ ඒ කරන ක්‍රියාවල ප්‍රතිඵලයක් නොදන්නකම නිසා ඒ කට්ටිය ක්‍රියාවල නිරත වී සිටිනවා. ඒකෙන් දුගතියට යන බවයි මම තේරුම් ගන්න තියෙන්නේ. ඒකම තමයි. එතකොට දැන් මේ අනුපාතය ගැන හිතලා බලුවොත් දැන් අද මේ ජීවත් වෙන සත්ත්ව සංඛ්‍යාව සහ ඒ අනුපාතය ගැන හිතුවොත් එහෙම ඉතාමත් මිතාපන සුළු අල්ප අනුපාතයක් නේ අතන තියෙන්නේ. ඒ මම හිතන්නේ මං ගැන ඔබතුමා ඔබ ගැන හිතුවොත් එහෙම ඒ සුලංගිල්ලේ ඉන්න දැන් වෙනකොට අපිට පුළුවන්කම තියෙන්නේ මේ මම දන්නවා සමහර කැමති නැහැ මේ අහනකොට මම මේ හිමාලයේද කියලා තමන් ගැන ස්ථිරවක් කියන්නේ මේ තමන් හිතන්න පුළුවන් මම අපිට කවුරුත් උත්තර දෙන්න නතරවට කමන්නේ එහෙම හිතන්න වටිනවාද ඒක මම ඉන්නේ අතනද මෙතනද කියලා හිතන එක මේ වෙනකොට මම ඇත්තටම මේ ධර්ම සාකච්ඡා වලට සහභාගී වීම පටන් ගත්තයින් පසු ඒ කියන්නේ මම ගොඩක් වෙනස් ආකාරයකට සිටීමත් ක්‍රියා කිරීමත් සිදු කරගෙන යන්නේ ඒ නිසා මට සතුටක් ඇති වෙනවා මම අර පොඩි පර්සන්ටේජ් එක කරා යොමු සිටින බවක් තමයි මම පුද්ගලිකව මම හිතන එක නෑ මට ගොඩක් සතුටක් දැනෙනවා ඒක නිසා ඒ කියන්නේ ඔබතුමා විශ්වාස කරනවා ඔබතුමා සුලංගිල්ලට මාරු වෙලා කියලා. හොඳයි. මම මේ වහන හේතු ඇතුව ඉතනනේ නිකන් මම හේතු ඒ විදිහම කිව්වේ නැතුනාට ඉතින් කටි කටි ඉතල ගන්නවනේ තමන්ට උනන්දුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙම ඉතල බලන්නවනේ ඉතින් මේ පාරිත මාත්මය සාධාරණ නැත්නම් ඒ ප්‍රශ්න උත්තර දෙන්න එපා. ඔබතුමා හිතනවාද ඊවෙන් ඒක ඒ විදිහට ගන්න එක වටිනවද ඊටත් වැඩිය බැලරුම ගන්න වටිනවද ඒක පාලිත මාත්මය මම හිතන ඒ ආකාරයට ගන්න එක හරි සාධාරණයි තමයි මම මේක අහගෙන ඉතියෙලා ඉතින් සර්ණයි මම සතුටුයි ඒක සාධාරණයි හොඳයි හිතලා බලන්න එනං ඈ කට්ටිය තවත් ඒ ගැනත් හිතලා බලන්න කලින් ඊට වගේම ඒ ගැනත් හිතලා බලන්න වටිනවා ඒක ප්‍රශ්නයක් සහ උත්තරය දුන්නා කියලා අමතක කරන්න නෑ තවත් හිතලා බලන්න තව නිකන් විවිධ කට්ටියකම කතා කර කර බලන්න. ඒකට හරියටම පුරුණ වශයෙන් දන්නේ නැති නිසා කවුරුත් දෙන උත්තරයක් හරිය කියලාම ගන්න නැතුව තම තව තිරතර බලන්නත් වටිනවා. විවිධ දේවල් තියෙනවා. ඉතින් ඒ කියන්නේ හැබැයි ඉතින් එකක් අපි දන්නවා. තථාගතයන් වහන්සේ කිව්වා නෙමෙයි අපි දන්නවා. යම් කිසි කෙනෙක් සෝතාපන්න මාර්ගයටත් නෙමෙයි. සෝතාපන්න වුණොත් තමයි කිසියම් කෙනෙක් මේ පුද්ගලයා මේ තමයි දුගතියෙන් මිදුණු කෙනෙක් බවට සහතිකයක් තියෙන්නේ කියලා. එහෙමනම් මේ කතා ඒ කතාවේ තවත් විදිහකට උ ඉන්ටර්ප්‍රිටේෂන් එකක්ද හර සුලංගිලට ගත්තා වූ යම් කිසි ප්‍රමාණයකට නම් කියවන්නු පිළිසක් තමයි ශේක පුද්ගලයන් බවට ශේකශේක කියන වචන දෙන්නා විශ්වාස කරනවා ශේක පුද්ගලයන් බවට පත් උනේ වෙන්නේ කියන කතාවද මේ කියන්නේ කියන දේ හිතෙනවා ඒක පුද්ගලික වුණොත් යන්න තින් අර සුවන්න ගතපතේ තමාසේ කියපු කතාවට වැටෙනවා මොකද දුක දිගට වැටෙන්නේ නැහැ. ඒතකොට ශේක පුද්ගලික බවටපත් වුණ පිරිසක් ගැනදර සුලංගිල්ලක් ගැනකොට කියන්නේ. ඇයි මේ ශේක පුද්ගලික බවට අපිපත් වෙන්නේ නැත්තේ? අපි මන ඇහුව පමණින් අපි ශේක පුද්ගලික වෙනවද? ධර්ම සාකච්ඡා කළ පමණින් ශේක පුද්ගලික වෙනවද? දාන දුන්න පමණින් ශේක පුද්ගලික වෙනවද? නේද? එතකොට මේ මාවත කියන බව නම් සත්‍යයි. තථාගතයන් වහන්සේත් මහවත හිටියා. මේ මහවතේ ඉන්න කාලෙත් සත්වයෝ වුණා. ඒ ආකාරයට එහෙම මේ විවිධ ගම මාර්ගවල ගියා. සරුවත් මොකද මහ රහතන් වහන්සේ ගැනත් අපි මහනවා. විවිධ ආත්ම වල විවිධ සත්ව ජීවිත එහෙම ලබා ගන්න. එතකොට මේ සෝතපන්න වෙනකන් ඒවා ඕපන්. එහෙම දෘෂ්ටවම විවෘතයි. එතකොට පාරමී පුරාගෙන යන කෙනෙක් අරුණම කිසියම් කෙනෙක්ගේ පරමාර්ථ නිර්වාණය මනං ওই වෙනි කාරණා පසුබිමකවත් හිතේ තියෙන්න ඕනේ. එතකොට එහෙම කරගත්තම තමයි මේ අර නිවන පැත්තට හිත වැඩිපුර යොමු වෙන්නේ. අර අද දැන් කතා කීපයකම මේ මම මගේ කෙනෙක් ගැනත් කියුණා. මම කියලා දෙයක් නෑ, මගේ කියලා දෙයක් නෑ, ආත්මයක් කියලා දෙයක් නෑ. ඔය බොහෝ දේවල් කියුණා. ඉතින් එහෙමනම් මේ අර මේ විදිහට සම්පූර්ණයෙන්ම ආස්වාදයෙන් පිරලා තිබිච්ච පිරලා තිනවා කියලා හිතන් ඉන්න දේවල් වල සංස්කාර වල ලක්ෂණේ පෙනිලා කලකිරීම ඇති වෙලා යම් කෙනෙක් නිවනට එහෙම නැත්නම් නිස්සරණයට හැරිමක් සිද්ධ වෙන්න ඕනේ. අපි දැන් හිතුවොත් එහෙම යම් කිසි දෙයකට ඔන්න අපිත් නිවන් දැක්කයි කියලා හිතමු. අපිත් නිවන් දැක්කා. නිවන දැක්කා මේවා. ඒතර බුදුහාමුදුරුව අනිකුත් උතුරා බුදුරුන් නිවනටපත් වෙනවා. පසේ බුදුරුන් රහතන් වහන්සේලා නිවනටපත් වෙනවා. ඒතර නිවන කියලා වෙන තැනක් නැහැ. නිවීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔන්න අපි හිතමු දැන් නිවනටපත් උනා කියලා. නිවනටපත් උනා. ඒතර ඉන්නවද කෙනෙක්? එතනක් නැහැ කවුරුත්. අර දුක් ගොඩින් වෙන්වීම සංස්කාර ගොඩින් වෙන්වීම තමයි නිමනේ කියලා කියන්නේ. වෙනත් විදිහකින් කියනවා නම් අර වැරදි දෘෂ්ටියෙන් අයින් වෙලා සම්මා දෘෂ්ටියෙන් වැඩ කරගෙන ගිය කී ප්‍රතිඵලය ලැබුණා. ප්‍රතිඵලය මොකද්ද? නැවත නූපදින අර සංස්කාර ගොඩ සම්පූර්ණයෙන්ම විනාශ කරලා දැම්මා. හේතුවක් නැහැ නැවත උපදින්න. ඔක්කොම හඳුනාගත්තා ලෝක தත්ත්‍ය චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා කලකිරුණා නිවනට නැඹුරුණා. තවත් උපමාවක් තථාගතයන් වහන්සේ දීලා තිනවා ඒ සම්බන්ධයෙන් අර ගිනිගොඩකට සම්බන්ධ කරලා ගිනිගොඩකට වියලි වේලිච්ච දර දැම්මම මොකද වෙන්නේ පත් වෙනවා. එතකොට අර තියෙන ගින්න වැඩි වෙනවා. ඊළඟට නිවෙන්න යනකොට තව ගින්දර දානවා. ඒ අපි සංසාරිකලේම ඔන්න ඔය විදිහටයි වඩ වඩා ඉදිරියට ආපුවක විතරයි සිද්ධ වුනේ. අන්තිමට මැරෙන්න යනකොට අරගෙන යන්න කිසි දෙයක් නැහැ. අර ගිනිගොඩට සුදුසු ඒක නැවත නැවතත් දල්වන්න උපකාර වෙන්නේ තෘෂ්ණාව අන්තහිත. ඒකනේ ලෝකේ තියෙන දුකයි. දුකට හේතුවයි කියලා. එතකොට මම කියාගෙන ඉන්නේ මේ කියන දේවල් සියල්ලෙම තියෙන්නේ අපි හිතේ කිසියම් දෙයකට අපිට පේන දකින්න තරම් අපි හිත සියුම් කර ගන්නව නම් අපි සමාධියකින් පේනවනම් තවමත් මම මගේ හිත මේකට යොමු මේ දෙයට යොමු වෙලා නාමය කියන්නේ නම් වෙලානේ නම්මෙතාවයක් තියනවාද කිසියම් දෙයකට එහෙමනම් මම මේ ලෝකේ හා බැඳිච්ච පුද්ගලයෙක් ලෝකේ සංසාරේ යන්න ඉන්න කෙනෙක් ඒ සංසාරේ යන්න ඉන්න කෙනාට තෝර යන්න බෑ එයාගේ හිත සූදානම් වෙලා තියෙන්නේ යම් සැප ගන්න නම් ඉවර කළා නැත්නම් ඒ සුදුසු තැනේ උපදේවක් ලැබනවා. ඒක නිකන් හේතුඵල ධර්මයක් මිසක් කිසියම් කෙනෙක් ගිහිල්ලා අපි ගිහින් දානෝ නෙමෙයි. ඒ කියන්නේ අපි අහලා තිනවා කිසියම් කෙනෙක් කාම කියන්නේ ලාගි පැත්තට සෙක්ස් කියලා කියන්නේ ඒ පැත්තට යොමු වෙලා බර සතුටු ගන්න කැමති කෙනෙක් නම් දැනට හිතාගෙන හිටියට හොඳ එයා කන්ඩිෂන් කාමරවල ඒ තත්ත්වයෙන් ඒ කටයුතු නිරත වෙන්න. ඉතින් ඒක සඳහා කැමැත්ත තියෙනවා නම් මේ තියෙන භූමිතල වලින් ඒ සඳහා අවකාශ වැඩිපුරම තියෙන තැනක් තියෙනවා තැන් තියෙනවා. එතනකට ගිහිලා තව දානවා. එදාට සමානින් මම මර්ධිෂණ කෝ එයා දාන්නව නෙමෙයි. ඒ හේතු හැටියට ඵලය එතන තියෙනවා. ඒ හේතු හැටියට ඒ ඵලය එතන තියෙනවා. එතන කුමාර පුතනට අපාය කියලා තමයි නිරේ කර්ම තමයි කියලා තමයි අහලා තියෙනවා. මොකද එතන ඒ කටයුත්ත හරියට සිද්ධ වෙනවා. ලේ එහෙම ඇහිලා තියෙනවා. එතකොට මේ ඉවන් සුඛයකට කැමති කෙනා ගේ හේතු හැටියට ඵලයක් එතන ඉපදේ. එතන ඒවා තියෙනවා. එය කාර්යයේ විවිධ දේවල් වලට හිතේ තෘෂ්ණාවන් තිනවන නම් යම් කිසි මට්ටමකට හෝ ඒ යද ඒ තැන් වල ප්‍රතිපත්තිකට යාවි. එහෙමනම් ශේක පුද්ගලෙක් වෙනකොට තමයි ඒ මම මගේ කියන දිට්ඨිය නැති වෙන්නේ නැතම වෙන්නේ තෘෂ්ණාව සම්පූර්ණ ප්‍රහාණය වුණ නැතත් ඒතර මම මගේ කියන දිට්ඨිය නැතිවීම නිසා සංසාර ගමන ගියා වුණත් එයා නිර්යන් වලට වැටෙන්නේ නැත්නම් බරපතල කියලා. ඉතින් නිපුත්තෙන් ඉල්ලෙට ගත්තා කියන එක ගැන තව අපි හිතන්න ඕනේ. අපි ඒවයින් පේන්නේ ඉතින් තව කොච්චර දුරට අපි උනන්දු වෙන්න ඕනද කියන දේ තමයි ඉතින් මම දන්නේ මේ අපි මේ වගේ විවිධ මත තියෙනවා විවිධ අදහස් තියෙනවා ඉතින් ඒක කතා කරන්න ටිකක් මේ වෙනස් සිද්ධ වෙයි. මේ චන්ද්‍ර මහත්තයා මොනවද කල්පනා කරන්නේ කියන්නේ සම්පූර්ණ කරනයි සර්වන් සර්ණයි සියලු දෙනාටම මම අහලා තියෙන ලෑමිටි සූත්‍රය ලෑමිටක් මේ වැඩුවේ ලෑමිට ගෙවෙන එක කල්පනා කරන්න වැයෙන් වැඩ කරන වැඩ කරන යනකොට කවදා හරි ගෙවෙයි. ඒක මේක ස්වභාවික විදියට ඒක තමයි ධර්මතාවය. වැඩ කරොත් ගෙවෙනවාමයි අනිවාර්යයි. ඉතින් මේ අපි අර මම කලින් කිව්වේ පෙන්සල උල කරනවා වගේ මම මේක පටන් ගත වෙලා අද යමක් කල්පනා කරනවා. එතකොට හිත තව දෙයක් ඒකටම අනුකූලව තව ටිකක් ඉදිරියට යනවා. චූටක් වෙන්න ඇති. ඒක බොහොම දශම ගාණක් වෙන්න ඇති. නේද? මම ඉඳක් ඉදිරියට යනවා දැන්. අපි බණ අහන්න කලින් දැන් මේක පටන් ගන්න කලින් ඔබතුමා දන්නේ නැති මං අහපු මෝඩ ප්‍රශ්න මං හිතියේ කොතනද කියලා. දැන් මම කතා කරන මේවෙන් ඔබතුමා හිතනවා මම දැන් ඉන්නේ කොතනද කියලා. මේ කියන්නේ මම පොඩ්ඩක් හරි චුට්ටක් හරි ඉස්සරහට වැඩි මගේ දෙයක් දිනු වෙලා තියෙනවා. මම උපේක්ෂාවෙන් බලන්ද මගේ දෙයක් දිනු වෙලා තියෙනවා. ඉතින් සමහර මේ දුහාන්දරු කිව්ව එතෙන්ට එතන අර ඇඟිල්ලේ ඉන්න දුවිලි එතෙන්ට කොහොම හරි නැගගන්න ලොකු උත්සාහයක ඉන්නවා මේ අධ්‍යාත්මික වශයෙන්. නමුත් බාහිර මේ සම්මුති ජීවිතේ අපිට ඉතින් ඒක පෙන්වන්න ඕනේ කාටවත්. ඒක ඇත්තටම මේ වචන වලින් කියන්න බෑනේ, මේ ඇතුලේ යන ක්‍රියාවලිය ඒක තියෙන තමා තුළමයි. එතකොට මේ සම්මුති ජීවිතේ අපි අනිත්‍යන්ති ඔක්කොම කරනා, ගෙදර පරිහරණය කරනා, ඒ ළමයි ඉන්නා, නැත්නම් ඉත අපිට ජීවත් වෙන්න බෑනේ. ඒක වෙන ඒක සම්මුති ජීවිතේ කරන්න ඕන සියලු වැඩ කටයුතු කරනවා, මේ ව්‍යාපාර කරනවා, ඒව නැත්නම් අපිට ජීවත් වෙන්න බෑ. මේ අපි කෑමක් කනවා, මේ ඒවට ඇඳින්න. දැන් මම කෑම කනකොට ඔය ඕව හිතන්නේ තියෙන එක කාලා දානවා. මේ කෑම එකන්නේ මම සත්‍යයක් නෑ, මොකුත් නෑ, එහෙම දෙයක් හිතන්නේ. ඉතින් අර මේ මොකද්ද අපි කල යුත්තේ? මේ මාර්ගය යන්න ඕනේ ගාදාරි. නැත්නම් අර දළුවන්ත මහත්තයා කිව්වා, හයි දළුවන්ත මහත්තයා කිව්වා මේ අරපෝ මේ මේ විදියට භූමිය හැදෙනවා කියලා. එහෙමනම් උපාදාන පත්‍ය බව අපි නිතරම අහලා තියෙනවා. දැන් බොහෝ කාලයක් අපි අහලා තියෙනවා උපාදාන පත්‍ය බව. එහෙම අපි උපාදානයේට අනුවමයි ඒ අර භූමිය සකස් වෙන්නේ. එහෙමනම් අපි දැන්ම තියලා මේ එහෙම උපාදානයක් කරන්නේ නැත්නම් මේ ලෝකේ ඇල්පින් සුදුකටවත් මේකට එන්න විදියක් නැහැ. ඒ ධර්මතාවයේ සත්‍යම ඒ විදිය අදහසක් තමයි දළුවත් මහත්තයා මම දැනන්නේ. පෙරියන් සර් නැහැ. සාදු තෙරුවන් සරණයි. දෙලුම් මහත්තයා, මේ අපි පොඩ්ඩක් කතා කරලා වැඩසටහන අතරකම ඔබතුමා කොහොමද හිතන්නේ දැන් මේ අපි අද මේ නිකන් අපිට මේ මම කලින් කෝලේ අපි නිකන් සාමාන්‍ය කතාවක් නේ කරන්නේ. ඉතින් ඇත්තටම අපි කට්ටිය එකතු වෙලා ඉතින් මේ පුතාලින් සතුටුයි. කට්ටිය අපිත් එක්ක මේ කාලයක් මේ එකතු වෙලා ඉන්න යාළුවෝ. ඉතින් අපි විවිධ විදිහට උත්සාහ කරනවා අපිට කරන්න පුළුවන් එකම දේ මේ කතා බහ කරනකොට. මම නම් බලාපොරොත්තු ඉතින් ඔය කවුරු කරන දේ මට පාලනයක් නැහැනේ. ඔයගොල්ලෝ භාවනා කරනවද නැද්ද මොනවද කියන්නේ කියලා. ඉතින් ඒ වතිය මට මං කරනගෙනවත් පාලනයක් ඔයගොල්ලෝ කියන්නේ. අතර මම දැන් යාළු ඉන්න කියන්නේ මේ සමහර දවස්වලට සමහර කාලවලට මම හරි හොඳයි. ඉතින් හරි පර්ෆෙක්ට් ජීවිතයක් ගන්නත් ඉතින් හිමනවා. හිටපු සමහර කාලවල මේ හිම නැහැ. සමහර දාට ඉතින් ඒක සම්පූර්ණයෙන් අනිත් පැත්තට වැටෙනවා. ඉතින් එතකොට ඒ මොකද මරණය කියන එක කොයි වෙලේ හරි එන්න පුළුවන්නේ. ඒ එනකොට අර මේ පොපොද බෙස් කියලා මේ මෙතුවක් කරපු දෙක ඔළුවට එලා එහෙම කියලා බලාපොරොත්තුවක් තියන් ඉන්න පුළුවන් ඇති. නමුත් එහෙම කරන්න බෑනේ. එහෙම වෙන්න බෑ. ඉතින් මේක මේ හිතේ අර මේ එනිසා මේ හිතෙන්නේ ඉතින් තව මේකට මේ මම ලොකු වචන කියන්නේ නැහැ. භාවිතා බහුලිකතා ඒවනේ. ඒ වචන නැතුණා තමතව ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියන තමයි ඉතින් ඉන්නවා. ඉතින් හිතෙනවා ඒ හිතුණට අර චන්දන මාතේ කියනවා කි සාමාන්‍ය කටයුතු කරන්න ඕනේ. ඒව කරනකොට ඉතින් මේ හිත ඉතින් යාට මාට වෙනවා. මොකද අතීතේ පටලවා ගත්ත දේවල් තියෙනවා තාම ඉවර කරලා නැති ඒව කරන්න වෙනවා. ගෙවල් වැඩිද ගෙවල් හදන වැඩ රස්සාවල් පටන් ගන්න තියෙනවා. රස්සාවල් කොටගෙන ඉන්න ඕනේ. සාදර වෙනලා දිනවා. ඉතින් ළමයින්ගේ වැඩේවා තියෙනවා. ඒවා ඉතින් මේ තියෙන නිසා ඒවා ඉතින් කරගෙන යනවා. ඉතින් ඒවා ඕකට ඉතින් උත්තරේ මම දන්නවා. කට්ටිය හැමෝම කියන්නේ ඉතින් ඒවා කරාට අවබෝධයෙන් කරන්න ඕනේ. ඒවා කරනකොට මේ ඒවා සම්මුතියෙන්ද ඒවා කරන්න ඕනේ. එහෙම කතා දන්නවා. ඉතින් ඒවා කියනවා. ඒනවා කොච්චර කිව්වා වුණත් අරවට යොමු වෙනකොට තෘෂ්ණා සහගතව කටයුතු කරනවා. ලෝභ සාගරතව කටයුතු කරනවා. මාන සාගරතව කටයුතු කරනවා. මේ ධර්ම සාකච්ඡා කරනකොට සහ වාඩිල භාවනා කරනකොට ඒක නවති ඇති. මොකද අතෙන් දිගම කරා. ඒ කියන්නේ අර මේ පෞතරය නැති ඒක නැති වෙන්න ඕනේ. මේක එතනක් පවත්වන්න පුළුවන් තරමට දියුණුවක් ඇති වෙන්න ඕනේ. ඉතින් ඒ දියුණුවට මේ ගැප් එක කඩාගන්න එක තමයි මේ උත්සාහ වෙන්නදී. ඒක තමයි මම හිතන්නේ වැඩිපුර මේක ප්‍රැක්ටිස් කරන්නම තියෙන කියලා හිතෙනවා. මේ දෙලු මහත්තය ඔතේට සරණයි දළුවත්ත මහත්මිය. ඔව් මම එකගෙන දැන් මෙතනදී ගොඩක් දැන් මට නම් ඇත්තම මේ වෙන්නේ කොහොමද ඒවා එන්නේ ඒවා ගැන නම් ඇත්තම මට නම් අවබෝධයකුත් නැහැ. මම හිතන්නේ ඒවා ඇත්තට මට නම් වැදගත් වෙනවත් කියලා. ඉතින් දැන් ඇත්තටම අපි මේ සාමාන්‍යයෙන් ගත්තාම උඹටම පැහැදිලි දැන් අපි මේක මේ උදේ ඉඳන් හවස වෙනකම් මේ ශරීරයේ පවත්වා ගන්න කළ දේවල් මේව අමුතු වහංගන දේවල් නෙවෙයිනේ මේ කරන්න තියෙන දේවල් මේ මේක මේ මේවා මේක මේක පවත්වාගෙන යන්න මේ කරන්න ඕන ටික ඒක හොඳටම පැහැදිලිද මේක අපි මේ කරගෙන යන්නේ දැන් කොච්චර ටික තවත් මේක ඉදිරියට එහෙම කරනවද කියන එක පොඩ්ඩක් හිතලා බලන්න ඕන එක පැත්තක් දැන් ඉතින් මෙතනදී අර කිව්වාගේ මේ ආරෂ්ඨාංග මාර්ගය ඉතින් සංකත දෙයක් ඒකත් අපි සති සමාධිය හැමදේම අපි දන්නේ ඒක නැති වෙන්නේ ඒක පවතින්නේ නැහැ ඉතින් ඒක නිසාම තමයි ප්‍රඥාව අර කිව්වා අපිට අර කලින් කල්යනමෙත් කිව්වාගේ මේක බලන්න තියෙන්නේ ඒ දැකීමාවට රස්තිම තමයි ඊට පස්සේ තමයි ඒක යම් කිසි ස්ථාවරයකින් නෙන්වීමක් වෙන්නේ හරියට නිකන් අර පොඩි ළමයි කොම්පියුටර් හදන්නේ හදන ලොකු වෙනකොට ඒක කරන්න යන්නේ නැහනේ ඉස්සෙල්ලම ඉවරලා දැන් ඒක වැඩක් නැහැ කියලා දන්නවා අන්න ඒ වගේ ඒක වැටීමක් වෙනකම්ම ඒක කිතින් කරගෙන යන්න වෙනවා ඉතින් ඒකෙම තමයි මේ ගැළවීමක් තියෙන. ඉතින් මේ සංඛා ආනදිච්චි තියෙනවා. ඒ කියන්නේ නැතර තියෙන්නේ. ඒ කියන්නේ ඔක්කොම ලකෙන් සහත්න උනාට පස්සේ ඒක නිසා ඒක පසුබාන දෙයක් නෑ. ඒක අර ක්‍රීති මහත්මයා කිව්ව මට හිතෙන්නේ. අපි දැන් අපි දන්නවා ඔය සමහර භාවනා ගුරුවරු අපි දැත්තත් එහෙම දැන් ඔය බොහොම මෑත කාලේ හිටපු සමහර ගුරුතුමන්ගේ පොත් එහෙම කියනකොට කියන මේ හැන ඕන සිටුේෂන් එකක් කරන්න පුළුවන් කියලා කියන්නේ. කොහෙත්ම ඉඩක් දෙන්නේ නැහැ මේ ඔය කතන්දර වලට අපි මේ බීසි කරන්න බෑ මේක මේවා ඒවට කිසි දෙයක ඉඩක් දෙන්නේ නැහැ ඒ ගුරුවරු. කියන්නේ හැම සිටුේෂන් එකම මේක කරන්න පුළුවන් කියලා. ඉතින් අන්නේවත් ඒකත් මහලන අපිට වැදගත් මේ එක මොන සිටුේෂන් එක තිබුණත් මේක කරන්න ඕන. මේකට ඉන්ටෙලෙක්චුවල් එහෙම අවශ්‍ය නැහැ බුද්ධියක්. ඒ වගේ මේ ඉතාමත්ම මේ තමත් දියුණු වෙච්ච භාවනා ගුරුවරු ඒ වගේ උපදෙස් දෙනවා. ඒක නිසා මේ කල්‍යාණ මිත්‍ර වශයෙන් ඉන්න එක ලොකු වාසනාවක් කියලා දරුවත් මහත්මයා මේ වගේ අපිට අවස්ථාවක් ලැබලා දෙන එක විශාල දෙයක් ඇත්තටම. සමාජලාට ඉතින් මේ වගේ මාර්ගයකට වැටෙන්න නොවෙන්නත් ඉඩ තිබුණා. එහෙම නැත්නම් ඉතින් ඒක සෑහෙන විශාල දෙයක් ඔබතුමා ඒක නිතරම මතක් කරගන්න ඕනේ. ඒ වත්තර මන් සරණයි. සාදු සාදු සාදු ලුමතානි කවරපි හොඳයි. ඒ දේ සමග අපි සාකච්ඡා වුණේ මා කරමු මේ. ඉතින් හැමදාටම එකවරක් පින් එකතුනට අපි හෙට දවසේදී නැවතත් මුණ ගැහෙනවා ජිනලංකර හමුදුර සමග. ඉතින් මම එහෙම කියලා මේ සාකච්ඡා නිමා කරනවා. සාකච්ඡා දැන් හොඳයි. අපි එනනම් එනම් මේ මුණ ගැහෙමු හෙට දවසේදී. දැන් එනම් හැමෝටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි චන්ද්‍ර මහත්මයා. තෙරුවන් සරණයි කමල් මහත්මයා. ප්‍රීති මහත්මයා. තෙරුවන් සරණයි සමුද්‍ර මහත්මයා.